සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සංකෝ උජෝජසෝජෝච සුවචෝචස්ස මුදුවනතිමානී විහාරවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ සම්බුද්ධාරෝක විහාරස්ථානයේහි සිල්ගත්තු පින්නතුන් උදෑසන සිදු කෙරෙන ධර්ම දේශනාවට එහුම්කන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාවසෙන් තෝරාගත්තේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කරපු ධර්ම දේශනා තුරින් ඉතාම වැදගත් සූත්‍රයක් වන කරණීය මෙත්ත සූත්‍රය. මේ සූත්‍රය තමයි අපිට ජීවිතයේ හුඟක්ම අපි නිතර සජ්ජහනා කරන සූත්‍ර වෙලා තියෙන්නේ. නමුත් පින්නතුනේ අපි කලකවනා කරලා බලන්න වටිනවා අපි කොච්චර නම් මේකේ තේරුම දන්නවද කියලා. ඒ වගේම කොයි තරම් දුරට අපේ ජීවිතේට මේහි අන්තර්ගත කරුණු අපි සම්බන්ධ කරගෙන තියෙනවද කියලා බලන්න වටිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැම සූත්‍රයක්ම ඉතාම වැදගත්. ඒ හැම සූත්‍රයකම කරන්නේ අපට ප්‍රඥාව ලබා දෙන එක. නුවණ ලබා දෙන එක. ඉතාම නුවණින් ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බලන්නටයි බුදුහාඳුරන්ගේ හැම දේශනාවකින්ම අපට අනුශාසනා කරන්නේ. ඒ ප්‍රඥාව වැඩි වෙච්ච තරමට තමයි පින්නතුනි අපි දුකෙන් නිදහස් වෙන්නේ. එනිසා බුදුදහමෙහි ප්‍රධානතම කරුණ හැටියට දක්වන්නේ ප්‍රඥාව. පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. ප්‍රඥාව තමයි කෙනෙකුට තියෙන රතනේ ලොකුම මැණික කියලා. පඤ්ඤාය පරිසුජ්ජතිය කියලා කියනවා. ප්‍රඥාවෙන් තමයි පාරිශුද්ධත්වය ලැබෙන්නේ. මනසේ පිරිසුදු බව ලැබෙන්නේ කියලා. ඒ වගේම ප්‍රඥාව ගැන විවිධ අවස්ථාවල බුදුහාඳුරෝ අගය කළා තියෙනවා. මෙන්න මේ ප්‍රඥාව ලබා ගැනීමේදී පසුපලියුතු පියවර ගැන තමයි කරණීයමෙත සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් වන්නේ. ඒ අතරුණුත් විශේෂ කාරණයක් දැක්වෙනවා දක්ෂ කියන කාරණය. දක්ෂ බව ඇති කරගන්න තමයි මේ සූත්‍රය ඇතුළත් කරුණු සියල්ලක්ම ඉලක්ක කරලා තියෙන්නේ. දැන් වර්තමානයේ අපි හිතාගෙන ඉන්න විදිහට කෙනෙකුගේ දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? ඔය සාමාන්‍යයෙන් අපි දක්ෂය කියලා කියන්නේ කාටද සාමාන්‍යයෙන්? ඔය හොඳට ඉගෙන ගන්න දක්ෂණම් ක්‍රීඩාවට දක්ෂණම් ඔව් කාමනාද? ඔය මුදල් උපයන හුඟක් දක්ෂණම් ඒ වගේම ඉහළ රැකියාවක් ලබන දක්ෂණම් ඒ වගේම හොඳට රූපේ ලස්සනට තියාගන්න දක්ෂණක් නේද? ඒක දක්ෂතාවයක් නෙනේ. ඒ වගේම තමන්ගේ ගෙදර ලොකුවට හදාගන්න දක්ෂණක්. ඒ වගේම තමන්ට නවීනම තාක්ෂණයේ වාහනයක් නිතර පරිහරණය කරන්න තමන්ට හැකියාව තියෙනවා නම් ඒ වගේම තමන්ගේ බැංකු ගිණුමේ එන්නෙන්නම මුල මුදල් වැඩි නම් වැඩි වෙනවා නම් ඉලක්ක පසුකල යනවා නම් අපි හිතනවා අපි හුඟක් දක්ෂයි කියලා. ඒක නම් ඊට අමතරව අපි දක්ෂතා හඳුනාගෙන තියනවාද? මොන අපි ජීවිතය අපේ පැත්තෙන් ගත්තොතින් අපි අපේ දක්ෂතාවය කියලා කියන්නේ අපි මොහොකටද? දැන් තමන්ගේ ජීවිතය පැත්තෙන් හැරුණොතින් තමන්ගේ ජීවිතේ යම් නියම දක්ෂතාවය කියලා තමන් හඳුනාගෙන තියෙන මොහොතද? ළඟාවීම. ඒ ආධ්‍යාත්මික දියුණුව කරලා ළඟා වුණාට පස්සේ අපේ ජීවිතය අපට ලැබෙන හැකියාව, ශක්තිය, අපේ ජීවිතේ වෙනස මොකද්ද? ඒ ආධ්‍යාත්මික ශක්තිය අපේ ජීවිතේ එනකොට අපේ ජීවිතවල වෙනසක් ඇති වෙනවා. මොකද්ද ඒ වෙනස? ආධ්‍යාත්ම දිනුවෙන් ඉහළට යන්න නැති වෙන උනන්දුව නේද? ආසාව, කැමැත්ත ඇතිවීම. ඒ සියල්ලකම දේවල් ලැබුණාට පස්සේ අපට අවසානයේ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද අපේ ජීවිතේට? අපේ සතුට, සැනසීම වැඩි වෙන්නට ඕන. ඒ සතුට සැනසීම එන්නෙන් අපේ ජීවිතේ වැඩි වෙන්න ඕනද, අඩු වෙන්න ඕනද? වැඩි වෙන්නට ඕන. නියම අපි දක්ෂයෙක් නම්, නියම දක්ෂයෙක් නම්, සැබෑ ලෙසම ධර්මයේ ශක්තිය අපට ලැබුණා නම් එන්න එන්නම ජීවිතයේ සතුට අපේ වැඩි වෙන්නට ඕන. ඇත්තෙන්ම කල්පනා කරලා බලන තමන්ගේ ජීවිතේ කුඩා කාලේ පටන්ම මේ ආපු ගමන මගේදී තමන්ට එන්න එන්නම සතුට වැඩි වෙලා තියෙනවද? කුඩාම කාලේ අපි ඉස්කෝලට බාර දෙන කලින් කොච්චර සතුටෙන් හිටියදනේ. එහෙම ඉති අපට තමයි අම්මා තාත්තා කිව්වේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ, ඉස්කෝලේ යන්න ඕන, රැකියාවක් ලබා ගන්න ඕන, හොඳට ඉගෙන ගන්න ඕන කියලා. ඔහොම ආපු ගමන් මගේ තමයි මේ ඇමරිකාව දක්වා මේ ආපු ගමනනේ. මේ ආපු ගමන් මගේදී කල්පනා කරලා බලන්න තමන් හුඟක් අධ්‍යාපනය ලැබලා තියෙන වෙන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට හොඳට උගන්වලා තියෙන වෙන්න පුළුවන්. තමන් හොඳ රටකට ආව වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ ඉහළට ගිහිල්ලා ඉහළ රැකියා කළා එතැන් ලෝක ප්‍රසිද්ධ කෙනෙක් තමා වුණා වෙන්නට පුළුවන්. නමුත් තියාපු ගමන් මාගේදී අවංකව කල්පනා කරලා බලන්න ඇත්තටම අපේ සතුට වැඩි වුණාද අඩු වුණාද කියලා. අපේ බොහෝ වෙලට අපේ සතුට අඩු වීමයි උනේ. අපි කුඩාම කාලේ බලන්න අපි ගඟක් ළඟට ගියාම, මුහුද අද්දරට ගියාම, මල් වත්තකට ගියාම, සත්තු වත්තකට ගියාම අපි කොච්චරනම් සතුටු නාද? අඩුගානේ කාන්තාරයකට ගියත් නේ, කැලේකට ගියත් කොච්චරනම් අපි සතුටු නාද? ඒ තැන්වලටම දැන් අපි යනකොට ඇත්තටම ඒ කලින් තිබෙච්ච සතුට තියෙනවද? සතුට නෑනේ. අද යන්න වෙලාවකුත් නෑ, ගියත් අර සතුට නෑනේ. පින්නතුනේ මෙන්න මෙතෙන්දී අපි හුවා කල්පනා කරලා බලන්න වටිනා බුද්ධිමත්තුව. අපි මේ ආපු ගමන මගේදී එක පැත්තකින් අපි සම්පූර්ණ විශ්වාසය තියලා හිටියා අපේ ශරීරය ගැන. අපේ ශරීරයේ රූප සම්පත්තිය ගැන අපි ලොකු විශ්වාසයක් තියලා හිටියා. ඒ වගේම අපට හැමදාම නිරෝගී බව තියේ කියන අපි ලොකු විශ්වාසයක් තියලා හිටියා. ඒ වගේම අපේ ලස්සන රූපය ගැන, පෙනුම ගැන අපි ලොකු විශ්වාසයක් තියලා හිටියා. ඒ වගේම ළඟම හිටිය ඥාතීන්, මෞද්‍යමෝපියන්, දරුවන්, ස්වාමි භාර්යාවන් ගැන අපි ලොකු විශ්වාසයක් තියලා හිටියා. මෙන්න මේ සබා කිමෙච්ච විශ්වාසයේ බොහෝ විට ජීවිතේ ලක්ෂණය තමයි ටිකෙන් ටික අඩු වෙනවද වැඩි වෙනවද? ටිකෙන් ටික අඩු වෙනවා. අපේ රූප සම්පත්තිය අපි බලාගෙන ඉඳිද්දිම අපේ රූප සම්පත්තිය ටිකෙන් ටික අඩු වුණා. ඒ වගේම අපට නිරෝගීව තියෙච්ච අපේ ශරීරය ටිකෙන් ටික නිරෝගීකම අඩු වුණා. අපේ ළඟම හිටිය අපේ අම්මා තාත්තා දෙන්න ටිකෙන් ටික වියපත් වුණා, ලෙඩ වුණා, එතැන්ට ජීවිතෙන් සමුගත්තා. අපි හුඟාකම ආදරය කරපු දරුවෝ ඉගෙන කියාගෙන දුර බැහැරට ගියා. ඒ වගේම අපි ටිකෙන් ටික වයසට ගියා, වියපත් වුණා. එතැන්ට කාලයකදී ඉහළ රැකියාව තමා කළා වෙන්න පුළුවන්. නමුත් ඒ රැකියාවෙන් තමන් විස්රාම ගියා. කලින් හුඟාකම තමන්ට ගරු කරපු, අගය කරපු අය ටිකෙන් ටික දුරස් වෙලා ගියා. පින්නතුනේ කල්පනා කරලා බලන්න අපි මේ ආපු ගමන් මගේදී අපි බොහෝ විට විශ්වාසය තියලා හිටියේ බාහිර දේවල් ගැන. බාහිර ධනය ගැන, අධ්‍යාපනය ගැන, පුද්ගලයන් ගැන, රූප සම්පත්තිය ගැන, අපේ ඥාතීන් ගැන තමයි අපි බොහෝ විට විශ්වාසය තියලා හිටියේ. ඒ විශ්වාසය තියෙන දේවල් ස්වභාවය තමයි ඒව තමන් කැමති විදියට හැමදාම තියාගන්න බෑ. තමන්ට පාලනය කරන්න බෑ. බාහිර දූ දරුවා ඥාතීන් විතරක් නෙවෙයි අපේ ශරීරයවත් අපි කැමති විදියට පාලනය කරන්න බෑ අපට. එහෙම දෙයක් තමයි අපි පරිහරණය කරන්නේ. මෙන්න මෙවැනි ලෝකයකට තමයි පින්නතුනි බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කරලා අපේ ගමන් මඟ සම්පූර්ණ වෙනස් කරන්නට අපට අනුශාසනා කරන්නේ. අන්න ඒ ගමන් මගේදී පින්නතුනි අපි සැබෑ දක්ෂයෙක් නම් අපි වැඩිපුර විශ්වාසය තියන්නේ කවුරු පිළිබඳවද? කුමක් පිළිබඳවද? වැඩිපුර විශ්වාසය තියෙන තමන්ගේ හිත ගැන. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන් තමන්ගේ හිත ගැන, හිතේ දිනුව ගැන, හිතේ පැහැපත් බව ගැන, හිතේ ශක්තිය ගැන වැඩි විශ්වාසයක් තියලා කටයුතු කරනවා නම් අන්න ඒ තැනැත්තා තමයි දක්ෂයා විදිහට සැලකන්නේ. ඒ වගේමයි පින්තුනි මේ දක්ෂතාවයේ වැඩි වෙන ලක්ෂණය මොකද්ද? අපේ ජීවිතේන දුක් කරදරවලදී ඒවට සාර්ථකව මුහුණ දීමේ හැකියාව අපට ඇති වෙනවා. අපට එදිනදා ජීවිතයේදී සාමාන්‍යයෙන් කෙනෙක් සිනහසෙන ආකාරය අනුව එයා දක්ෂයද කියලා අපට තීරණය කරන්න බෑ. ඇසට ලස්සන රූපයක් දැකපු වෙලාවේදී, කනට බොහොම මිහිරි ශබ්දයක් අහපු අවස්ථාවේදී, නාසයට ගඳ හොඳ මිහිරි සුවඳක් හිඳපු අවස්ථාවේදී, දිවට හොඳ රසවත් ආහාරයක් ලැබිච්ච වෙලාවේදී කෙනෙක් සතුටු වෙන ආකාරයෙන් එයා සාර්ථකයි කියලා අපට තීරණය කරන්න බෑ. එහෙනම් කෙනෙක් සාර්ථකද දක්ෂද කියලා බලන්නේ කොහමද? ඇසට තමන් අකමැති රූපයක් පේනකොට තමන් කොයිතරම් දුරට මානසික පීඩාවෙන් දුර වෙලා ඉන කෙනෙක්ද? කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයට තමන්ගේ හිතේ තැම්පත් බව, තමන්ගේ හිතේ සතුට සොරා ගන්නට, පැහැර ගන්නට බැරි නම්, නාසයට ගඳ සුවඳක් දකිනකොට ඒ සුවඳට තමන්ගේ හිතේ තියෙන ලස්සන, හිතේ තියෙන සතුට නැති කරන්න බැරි නම්, දිවට රසයක් එනකොට මේ වගේ ඉන්ද්‍රිය හයටම අරමුණු එනකොට ඒ අරමුණු වලදී තමන්ගේ හිතට කම්පාවක් ඇති කරන්න බැරි නම්, පින්තුනි මෙන්න මේක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. මේක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. මෙන්න මේ දක්ෂතාවයේදී තවත් විශේෂ ලක්ෂණයක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් ටිකෙන් ටික ශරීරය ගැන සම්පූර්ණ විශ්වාසය තියලා හිටියා අපි. ටිකෙන් ටික ලෙඩ දුක් හැදෙනකොට, වියපත් වෙනකොට, ශරීරයේ තියෙන ලස්සන අඩු වෙනකොට අපි මානසික පීඩාවටපත් වෙනවා. නමුත් විනතුනේ බුදුදහමේ හැටියට සැබෑ දක්ෂතාවය අපේ ජීවිතය ඇති කරගත්තොත් තමන්ගේ ශරීරය දුර්වල වෙනවට වඩා වේගෙන් තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවද අඩු වෙනවද? සතුට වැඩි වෙන්නට ඕන. මෙන්න මේක තමයි තමන්ටම තමන් ධර්ම මාර්ගේ යනවාද කියලා තමන්ටම බලා ගන්න පුළුවන් අවස්ථාව. අපිට ඇතැම් විට හාමුදුරුවෝ අපි ගැන හුඟක් වර්ණනා කරන වෙන්න පුළුවන්. හොඳ දායක මහත්තයෙක්, හොඳ අම්ම තාත්තගේ දරුවෙක්, හොඳට පින්කම් කරලා තියෙනවා කියලා ගුණ කතන දවස් ගණන් කරන්න පුළුවන්. ඒකෙන් තීරණය කරන්න පුළුවන් ද අපි දක්ෂයි කියලා? ඒකෙන් පින්නතුනේ තීරණය කරන්න බෑ. අපි ඇතැම් විට බොහෝ විට මුලා වෙනවා මේකෙදී. අපි හිතාගෙන ඉන්න අපේ හුඟා සාර්ථකයි කියලා. නමුත් පින්නතුනේ මුළු ලෝකෙම ඇවිල්ලා අපි වේදිකාවක තියලා, අපි ස්ටේජ් එකක තියලා මාස ගානක්, අවුරුදු ගානක් අපිව ගුණ ගයන්න පුළුවන්. එහෙම ගුණ ගායනා කළේ ඒ කට්ටිය ගියාට පස්සේ අපි තනි වෙනව නේද? අන්න ඒ තනි වෙච්ච අවස්ථාවේදී තමන් තනියම තමන්ගේ කාමරේ ඉන්නකොට තමන්ට කොච්චරනම් මානසික දුක් පීඩාවලින් නිදහස්ව, කොයිතරම් තමන්ට සතුටෙන් ඉන්න පුළුවන්ද, කොයිතරම් දිගු වේලාවක් හිතට අකුසලයක් නොයන විදියට තමන්ගේ හිත පවත්වා ගන්න පුළුවන්ද කියන කරුණ මතයි තමන්ගේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ. මෙන්න මේ සාර්ථකත්වය ඇති කර දීමට තමයි පිනතුනේ බුදුහාමුදුරන්ගේ සියලුම ධර්ම දේශනා ඉලක්ක කළ තියෙන්නේ. බුදුහාමුදුර ධර්ම දේශනා කළේ අපි ඉහෙළම දක්ෂයන් කරන්න, සාමාන්‍ය දක්ෂයන් නෙවෙයි. ඒ දක්ෂතාවයේ උපරිමයට අපි වළංගා කරන්නයි බුදුහාමුදුර සියලුම ශක්තිය දෙවි අපට. උන්වහන්සේ සාරාසංඛේ කලපලක්ෂයන් පිරුම් පුරලා මේ වටිනා දර්ශනයක් අපට ඉදිරිපත් කළේ. මෙන්න මේ දක්ෂතාවයෙන් අපි පෝසත් කරන්න. මේ දක්ෂතාවයෙන් පොහසත් වෙච්ච කෙනා මේ පිනතුන් දන්නවා පටාචාරා වගේ අය, කිසා ගෞතම වගේ අය. පටාචාරාව කියන්නේ එක දින මරණ කීයක් වුණාද යාට? මරණ 6ක් නේද? අම්මා තාත්තා දෙන්න නැති වුණා, සහෝදර නැති වුණා, දරුවන් දෙන්න නැති වුණා, ස්වාමි නැති වුණා. ඈ මරණ හයක් ළඟදී දැඩිසේ කම්පාවට පත්‍ර හිටිය පටාචාරාව පින්තුනි අවසානයේදී මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා දුකටපත් වෙන අනිත් අය දුකෙන් නිදහස් කරන්න බණ කියපු කෙනෙක් කියන කෙනෙක් බවට පත් වුණා. මේ ධර්ම තුලින් අපට ලැබෙන ශක්තිය පින්තුනි අපේ ජීවිතේ කාටවත් එවැනි අනතුරක් වෙලා නැහැ නේද? ඇතැමිට සුනාමිය ආපු අවස්ථාවේ සමහර රට එවැනි ජීවිත අනතුරු වුණා. ඇතැමිට සමහර අය කඩේ ගියා බඩු ගේන කඩේ ගිහලා එනකොට ගෙදර තිමේජේ තැනක්වත් හොයාගෙන නැහැ. උප්පැන සාතික ඉඳන් සියල්ලක්ම ගිහිල්ලා. ඉතින් පින්තුනි එවැනි ලෝකෙට අපට එවැනි දේවල් අපේ ජීවිතේ වෙන්න පුළුවන්. ඒ සුනාමි වෙලාවේදී කඩේ ගිහලා එනකොට ඒ ඔක්කොම නැති වෙච්ච කෙනාට අඩුගානේ ශරීරය හැරි තිබ්බනේ සමන් ගැඳගෙන හිටිය එක හැරි තිබුණා. නමුත් පින්තුනි අපට මරණයේදී අපට මොකද වෙන්නේ? ඔව් අපට කියලා මේ ඉන්න ඇඳුමවත් නැහැ, ශරීරයවත් නැහැ. ඒ අවස්ථාවේදී පින්තුනි ඇත්තෙන්ම අපට මේ මොහොතේදීත් ඒ කිසිම දෙයක් නැහැ ඇත්තෙම පින්තුනි. අපට හිතෙන හුඟාදේවල් අපි ළඟ තියෙයි කියලා. ඒ දේ Tamanට තියෙන්නේ Taman ඒ දේ ගැන හිතුවොත්. Taman යම් කිසි දෙයක් ගැන යම් කිසි මොහතක හිතනවා නම් ඒ හිතන මොහොතේ තමයි ඒක තියෙන්නේ. තමන්ගේ වාහනය ගැන හිතුවොත් තමයි වාහනේ තියෙන්නේ. තමන්ගේ ගෙදර ගැන තමන් හිතුවොත් තමයි ගෙදර තියෙන්නේ. දරුවා ගැන තමන් හිතුවොත් තමයි තමන්ට දරුවෙක් ඉන්නේ. අඩු ගානේ තමන්ගේ ශරීරය බලන්න. ශරීරය ගැන හිතුවොත් තමයි ශරීරය නැත්නම් ශරීරය තියෙනවද කියලා දන්නේ නැහැ. පින්නතුනි ජීවිතය කියලා කියන්නේ එක මොහොතක සිතුවිලි මාත්‍රයක්. එක මොහොතක සිතුවිලි මාත්‍රයක්. එක දෙයක් ගැන හිතනකොට ඒ දේ අපට අයිති කියලා හිතෙනවා. අපට ඇතැමිට අපිට උගාද්දේ ඵල දරුවෝ මිල මුදල් තියෙන වෙන පුළුවන්. නමුත් මේ මොනවා වුණත් පිනතුනි එක මොහොතක එක සිතවිල්ලක් විතරයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ සිතවිල්ල අපට සාර්ථක කරගන්න පුළුවන් නම් මෙන්න මේ සිතවිල්ල අකුසල් නොවන විදියට කුසලයට බරව හැකිතාක් දුරට පවත්වා ගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. මෙන්න මේ දක්ෂතාවය ඇති කර ගන්නට තමයි බුදුහාඳුරෝ කරණීයමෙත සූත්‍රයේ පළවෙනි ලක්ෂණය අපිට කියන්නේ සප්පෝ කියලා. දක්ෂතාවය ඇති කර ගන්න. ඔබ කොච්චරනම් දක්ෂ කෙනෙක්ද කියලා බලන්න, තමන්ම තමන් ගැන බලන්න. වෙනත් කෙනෙකුට ඔබ ගැන බැනලා ඔබට බැනලා දොස් කියලා ඔබේ හිතේ සතුට නැති කරන්න බැරි නම් ඒ විතරක් නෙවෙයි ඔබට මොනවා හරි දීලා ඔබ ගැන වර්ණනා කළා, ಗುಣකතන කරලා ඔබ ඔයාට අල්ලගන්න බැරි නම් ඉක්මනට ග්‍රහණයට ආසු කරගන්න බැරි නම් තමයි ඔබ දක්ෂ කෙනෙක් වෙන්නේ. සමහර අය පින්නතුනි බැනලා බැරි නම් කෙනෙකුට උදව් කළා, උදව්ව හරහා කෙනෙක් තමන්ගේ වසඟයට ගන්න උත්සාහ කරනවා. මේ දෙකේදීම අපි පින්නතුනි අපේ මනසෙහි ඒකාග්‍රතාවය අපි රඳවා ගන්නට ඕන. අපි උපරිම දක්ෂයන් බවට පත් වෙන්නට ඕන. අන්න ඒ දක්ෂයන් බවට පත්වීම සඳහා යන ගමනේදී අපේ ළඟ යම් යම් ගුණාංග ඇති කර ගන්නට ඕන. අපේ ළඟ ගුණාංග ටිකක් ඇති වෙන්නට ඕන. අන්න ඒ ගුණාංග ගැන තමයි, ගුණහපත් සංගැන තමයි මේ කරණීයමෙත සූත්‍රයේහි සඳහන් කරලා තියෙන්නේ. පින්නතුනි මේ ඇත්තන් යම් කිසි කෙනෙකුට හුඟාක්ම කැමති නම්, මේ පින්නතුනි යම් කිසි කෙනෙකුට හුඟාක්ම ආදරේ නම් හිතවත් නම් ඒ කෙනාගේ කොයි ලක්ෂණයටද වැඩිපුර කැමති? ඔබේ යම්කිසි කෙනෙකුට ආදරේ නම් ඔබට මතක් වෙනකොට ජීවිතය බලන්න හොඳටම තමන් ජීවිතේ කැමති වෙච්ච අය කවුද කියලා බලන්න. හුඟක්ම තමන් දැනට වැඩිපුරම කැමති කාටද කියලා බලන්න, මතක් කරලා බලන්න. ඒ කෙනාගේ කොයි ලක්ෂණයට වැඩිපුර කැමති? නිකන් එකක් දෙකක් කියන්න බලන්න, වැරදුනට කමන්නේ නැහැ. වැරදෙන්නේ මොනවද ගුණ යහපත්කම්? ඔව් බොහොම හොඳයි, නියම පිළිතුරේක. ඈ අපට බොහෝ විට කෙනෙක් අපේ මතකයට එනකොට අපි හුඟක් ආදරේ නම් අපි බොහෝ විට හිතන්නේ යාපට හුඟක් උදව් කරනවා නම් එයා හොඳ කෙනෙක් කියලා. ඇතැමිට අපි හිතන් ඉන්නේ යාපිත් එක හුඟක් hina වෙලා කතා කරනවා නම් එයා හුඟක් හොඳ කෙනෙක් කියලා. ඒ වගේම යම් කිසි අවස්ථාවක අපිට දුකටපත් වෙච්ච වෙලාවෙදී අපට පිහිට වෙනවා නම් අපි හිතාගෙන ඉන්නේ එයා හුඟක් හොඳ කෙනෙක්. ඒ වගේම අපි කැමැතිම විදියට යම්කිසි කෙනෙක් ඉන්නවනම් අපි කියන විදියටම කීකරුව ඉන්නවනම් අපි යට කැමැති. ඒ වගේම අපි කැමැති වෙන ඕන දෙයක් ඉල්ලනකොට දෙනවනම් අපි ඒත් යට කැමැති. ආ නමුත් වෙනුතුනේ මේ ඔක්කොම ලක්ෂණ තියෙන කෙනා අපි යටමිට අවුරුදු ගාණක් යව ආශ්‍රය කළා සතුටින්. නමුත් අපිට යම්කිසි දවසක හිතෙනවා මේ කෙනා අවංක නැහැ කියලා. මේ දේවල් සියලක්ම කලේ අවංකව නෙවෙයි වංක චේතනාවෙන් කියලා හිතුනොත් අර විශ්වාසය තවදුරටත් තියෙනවද? නැහැ. ඒ විශ්වාසය තවදුරටත් පවත්වා ගන්න බෑ. ඇතැම්ට අවුරුදු 10ක් 15ක් 20ක් අවුරුදු 40ක් ආශ්‍රය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් විශ්වාසයේ බිඳ වැටුනොත් පින්තුනේ ඊට පස්සේ අර තිමිච්ච පළවෙනි මානසිකත්වයට ආයෙන්නේ නැහැ. ඒ නිසා පින්තුනේ බොහොම හොඳයි ඔබතුමා මේ කියපු පිළිතුර. විශ්වසනීයත්වය අවංක බව කියන එක තමයි අපි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම ලක්ෂණය. අපි අනිත්‍යයෙන් ඒ ලක්ෂණය බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් අපි කොයි වගේ වෙන්න ඕනද? අපි අවංක වෙන්නට ඕන. අන්න ඒක වැදගත්ම ලක්ෂණය. අපි අපට අවංක වෙන්නට ඕන. අපේ ජීවිතය අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. අපේ අතින් ජීවිතය බරපතල අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් තමන් අවංක වෙනවා. තමන් බොරු කියන්නේ අවංක කෙනා කියලා ලක්ෂණ දෙකක් තියෙනවා. ප්‍රධාන ලක්ෂණ දෙකක්. මොනවද දෙක? එකක් බොරු කියන්නේ නැහැ, ඇත්ත කියන්නේ. අනිත් එක යා සොරකම් කරන්නේ නැහැ. ඇතැමිට සොරකම් කළා වෙන්න පුළුවන්. සොරකම් කළත් එයා කියනවා මං මගේ අතින් මේක වුණා කියලා එයා පිළිගන්නවා ඒක. මේ දෙකිනුත් ප්‍රධාන වන්නේ මොකද්ද? ඇත්ත කතා කිරීම කියන එක. බොරු කියන්නේ නැති එක. පින්නතුනේ මෙන්න මේ විශ්වසනීයත්වය තමයි එදිනදා ජීවිතය අපි පුද්ගලයන්ගේ විශ්වසනීයත්වය විතරක් නෙවෙයි. සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මගේ තමන් කොයිතරම් දුරට ඉදිරියට යනවාද කියන එක තීරණය වෙන සාධකයේ පළවෙනි පියවර මේක. ඒ විතරක් නෙවෙයි. අමතක නොකර මතක තියාගන්න. තමන් කොයිතරම් සතුටෙන් ජීවත් වෙන ගමනක තමන් කොයිතරම් මානසික සතුටක් කරා යන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් තමයි තමන් කොච්චර අවංක කෙනෙක්ද කියන එක. අනිත්‍යගේ චරිත සාධිකවට අවශ්‍ය නැහැ. අනිත්‍ය ඇතැමිට බොරුවටත් අපි හොඳයි කියලා කියන්න පුළුවන්. අපෙන් දෙයක් බලාපොරොත්තු වෙන අප ගැන නැති ගුණ සමහර අය කියනවා. හරි පරිස්සම් වෙනවා නේ. එයාගෙන් තමයි හුඟම පරිස්සම් වෙනවා. අපි අමාරු වැටෙනේ කට්ටියෙන්. මොකද අපේ තියෙන අඩුපාඩුකම් කියලා දෙන කෙනා ඊට වඩා හොඳයි. අපිට අඩුපාඩු හදා ගන්න පුළුවන්. නමුත් අපෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් නැති ගුණත් ඇති කළා කියනවා. තියෙන දුර්වලකම ඒ කෙනාට කරුණාවෙන් පෙන්වලා දෙන්නේ නැහැ. ඒක අපට ලොකු ආසියක්. ඒ නිසා පින්නතුනේ තමන්ට තමන් ගැන අවංකද කියලා බලන්න ප්‍රධානම කරුණක් තමයි තමන් යම්කිසි දෙයක් කරනකොට කල්පනා කරලා බලන්න මම මේ දේ කරන්නේ මොකටද කියලා. තමන්ටම තමන් ගැන හිතලා බලන්න පුළුවන්. දානයක් දෙනකොට, වෙනත් දෙයක් කරනකොට, කෙනෙකුට උදව්වක් කරනකොට ඇත්තටම මම මේක කරන්නේ ඒ කෙනාට ඇත්තටම යහපතද, ඇත්තටම මගේ සසර ජීවිතයට යහපතක් වෙන්නද, ඇත්තටම මගේ ලෝභ කම අඩු වෙනද, ඇත්තටම සාසනයක හැංගීමෙන්ද කියලා තමන්ට බලන්න. එහෙම බලන්න බලන්න තමන් මේ කරන දේ උපරිම සත්භාවයෙන් කරන්න තමන් උත්සාහ කරනවා. ඒකෙන් තමන්ට ඒ ආනිසංස ඉහළටම ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තමන්ගේ මනස ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ ශක්තිමත් කරගන්න මනස පින්නතුනේ මෙලොවට විතරක් නෙවෙයි සසරටම බලපානවා. ඒ නිසා හොඳ අදහස් තියන අය වැඩිපුර ආශ්‍රය කරන්න. හැබැයි ඒ සඳහා ඊටින්දි පිනතුනේ තමන්ට තමන්ගේ ළඟ ගුණහපත්කම් තියෙනට ඕන. තමන්ගේ ළඟ ගුණහපත්කම් තියෙන ප්‍රමාණයට තමයි තමන්ට ඒ වගේ ඇමුණ ගැහෙන්නේ. තමන් ගුණහපත්කම් අඩුවෙන්න තමන්ට මුණ ගැහෙන්නේ ඒ වගේ අය. හොඳ අය මුණ ගැහුණත් ඒ හොඳ අය තේරුම් ගන්න හැකියාවක් තමන්ට නැති වෙනවා. පිනතුනේ මේක ලොකුම අවසියක්. ඒ නිසා අවංක බව කියන එක තමයි ප්‍රධානම කාරණයක් වන්නේ. බුදුදහමේ එකක් නෙවෙයි, එකපාරක් නෙවෙයි, දෙපාරක් කියනවා. උජෝජ සූජෝජ කියලා. ඍජු වෙන්න, අවංක වෙන්න, වඩාත්ම අවංක වෙන්න කියලා. සක්කෝ උජෝජ සූජෝජ. සුවච කියලා ගුණයක් තියෙනවා. මොකටද සුවච කියලා කියන්නේ? සුවච දරුවන් කියලා අපි කියනෝ නේ. ඔව් සුවච කියන එකයි කීකරු කියන එකයි සමානද? නෑ. මොකද්ද වෙනස? කීකරු කියන්නේ ඕනම දෙයක ඕනම දෙයක් කරනවා. හොඳයි හොඳයි දුරට හොඳයි. පිනතුනි සෝච කියලා කියන්නේ යමක් කියනකොට ඇහුම්කන් දෙන ස්වභාවය. සාවධානව වැඩිහිටියෙක් හරි යම් කිසි කෙනෙක් දෙයක් කියනකොට තමන් ඒකට ඇහුම්කන් දෙන සූදානම් බව. ඒක පිළිපදිනවද නැද්ද කියන එක වෙනම එකක්. දැන් මේ පිනතුන්ගේ හැම දෙනෙක්ගේම ළඟ ඒ සෝච බව තියෙනවා. ඒ සෝච බව තිබ්බ පමණට තමයි පිනතුනි මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ පිනතුන් දන්නව සැරියුත් හාමුදුරුවෝ ගිහි කාලේ උපතිස්ස පරිපරාජකයා. මේ උපතිස්ස කියලා කියන්නේ ඒ කාලේ මුළු ඉන්දියානු සමාජයේ ಭಾರತයේ තිබෙච්ච සියලුම දැනුම් සම්භාරය උකහාගත්තු කෙනෙක්. ත්‍රිවේදයේ පරතරයට ගිහපු කෙනෙක්. එවැනි අධ්‍යාපනික සුසුකාන්ත මේ උපතිස්ස අර අත්සජි කියන පොඩි හාමුදුරන්ගේ බණ අහන සූදානම් වුණා. බණ ඇහුවා විතරක් නෙවෙයි බණෙන් තමයි ජීවිතය වෙනස් කරගත්තා. මුළු ජීවිත කාලය මේ අත්සජි හාමුදුරන් ගරු කළා. සුවචකම කියන්නේ මෙන්න මේක. ඇහුම්කන් දීමට තමන්ගේ ළඟ මොන සුදුසුකම් තිබුණත් ධර්මයේ ළඟදී විශේෂයෙන් ධර්මයේ ළඟදී ඇහුම්කන් දීමට තමන් කැමති කෙනෙක් වෙන්නට ඕන. සුවච කියන්නේ යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයක් තේරුම් කළ දීමේදී එයා ඒකට ඇහුම්කන් දීමට කැමති බව. යාට දෙයක් කියන්න පුළුවන්කම. දැන් සමහර අය කියන්නේ යා නහයට අහන්නේ නැහැ කියලා. කියන දෙයක් අහන්නේ නැහැ කියලා. අන්නේ සුවච භාවයේ විරුද්ධ පදේ තමයි කියන්නේ. කීකරු කියන්නේ කොහොමද? ඔබතුමිය කිව්වා වගේ කීකරු කියන්නේ යම් කිසි කෙනෙක් කියනකොට වැඩිහිටි කෙනෙක් ඒ කියන දේ එහෙමම කරන කෙනාට තමයි කීකරු කියලා කියන්නේ. දැන් මේ පිනතුන් කැමති කීකරු දරුවන්ටද සුවච දරුවන්ටද? සුවච කීකරු දෙකම එකක් කිව්වොත් කීකරුම තමයි එනවා. කීකරු දරුවා කියන්නේ පින්නතුනේ අම්මා තාත්තා කියන දේ කිව්ව ගමම දොල ගිහල කරනවා. වැඩිහිටියෙක් කිව්ව ගමම කරනවා. යාළුවෙක් කිව්වොත් මත්පැන් ටිකක් බොන්න කියලා කිව්ව ගමම බොනවා. එහෙම වුණොත් එහෙමයි කරන්නේ. අම්මා තාත්තා කිව්වොත් අල්ලපු ගෙදරින් පොල් ගෙඩියක් හදාගෙන එන්න කියලා ඉදයක් කරක් කිව්ව ගමම ගිහල කරනවා. සුවච කියන්නේ පින්නතුනේ ඇහුම්කන් දෙන ස්වභාවය. ඒ ඇහුම්කන් දීලා හොඳ දේ කරනවා නරක දේ අයින් කරනවා. ඒ වගේම කීකරු නොතින් කීකරු වෙච්ච කෙනාගේ ලක්ෂණය තමයි තමන්ට උපදෙස් දීපු කෙනාට වඩා ඉදිරියට යන්නට පුළුවන් කමක් නැහැ. නිතරම වැඩිහිටියගේ යටතේ තමයි හැමදාම ඉන්නේ. වැඩිහිටිය ඉක්මවල යන්න බෑ පුළුවන් කමක් නැහැ. දැන් අඟුලිමාල කියලා කියන්නේ කොයි වගේ පුද්ගලෙක්ද? ගුරුවරයා කියපු දේ එහෙමම කරා. ගුරුවරයා කිව්ව ඇඟිලි දහසක ඇඟිලිමාලයක් කරන් එන්න කියලා අඟුලිමාල ඉතාම කීකරු ශිෂ්‍යයෙක් ඒ විදිහටම කළා. බලන්න මොකද උනේ. මහා මිනිස් ඝාතනයක් කළා. කීකරු දරුවේ ඊටාම කීකරු කෙනෙක් ඒ කීකරුකම නිසාම එච්චර දෙයක් කළේ. නමුත් සුවච කියන්නේ බුදුහාමුදුරෝ බුදුහාමුදුරන්ට ගුරුව බුදුහාමුදුරෝ ගුරුවරුන්ට කීකරු වුණාද? බුදුහාමුදුරෝ දෙමාපියන්ට කීකරු වුණාද? සිද්ධාර්ථ කුමාරයා දෙමාපියන්ට කීකරු වුණා නම් කවදාවත් ගිහිගෙන ඉක්මෙන්නේ නැහැ. සිද්ධාර්ථ තාපසතුමා ගුරුවරුන්ට කීකරු වුණා නම් අර ආලාර කාලා මුද්දකරම් පුත්‍රයන්ගෙන් බැහැර වෙලා යන්නේ නැහැ. බුදුහාමුදුරු කීකරු වුණා නම් අපට බුදුහාමුදුරු කෙනෙක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ සුවච වුණා හැබැයි. කියන දේ ඇහුවා. සුවච බව කියන එක පින්නතුනේ හැම තැනදීම ගුණයක්. නමුත් කීකරු බව කියන එක හැම තැනදීම හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඒක නරකම ලක්ෂණයකුත් නෙවෙයි. හැබැයි හැම තැනදීම හොඳ ලක්ෂණයකුත් නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න දරුවන් හදනකොට කොයි දරුවන්ද හදන්න ඕන? සුවච දරුවන් හදන්නට ඕනේ. කීකරු දරුවන් හැදුවට වැඩක් නැහැ. ඔබ ළඟ ඉන්නකම් ඔබට කීකරු වෙයි. විවාහ වුණාට පස්සේ ඒ විවාහ වෙච්ච කෙනා කියන දේ එහෙමම කරයි. ඔබ බලන්න එන්න එපා කිව්වොත් එන්නේ නැහැ. ඒ කීකරු වෙන්නේ. ඒ නිසා ඔබ කුඩා කාලේ පටන්ම දරුවෝ හදන්න සුවච දරුවන් හදන්න. ඒ නිසා සුවච බව කියන එක පිනතුනේ මේ ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රධානම ලක්ෂණයක් වෙන්නට ඕන. ඒ වගේම මෘදු ගතිය අනතිමානී ගුණ ආදී ගුණ රහසියක් ගැන මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ ගුණ තුනෙන් පිනතුනේ ප්‍රධාන ටිකක් තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම පටන්ම සඳහන් කරනවා, මගේ ළඟට යම් කිසි කෙනෙක් එනවා නම් ඒ කෙනා අවංකව මේ ධර්මය අහන්න කියලා. අවංක භාවයේ තිබුණොත් තමයි මේ ධර්මෙන් ඔහුට ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. අවංක නොවනොතින් මේ ධර්මෙන් ප්‍රයෝජන ගන්න බෑ. මේ ධර්ම තමන් වැරදි දේවල්ට යොදාගන්නේ. මේ ධර්ම කැමිට වෙලදාමක් කරගන්නවා. මේ ධර්ම තමන්ගේ කීර්තිය පතුරව ගන්න උපකරණයක් කරගන්නවා. මේ ධර්ම තමන්ගේ ජීවිතයට සැබෑ පිළිසරණක් කරගන්නේ නෑ ඔහු. ඒ වගේම පිනතුනේ මේ ධර්ම මාර්ගයෙන් ප්‍රතිඵල ගන්න නම් ප්‍රධානම වශයෙන් කාරණා දෙකක් අපි අවශ්‍ය වෙනවා. මොකද මේ කාරණා දෙක? පළවෙනි කාරණේ තමයි අර සුවච භාවයත් එක්ක සාවධානව ඇහුම්කන් දීමේ ලක්ෂණ තියෙනට ඕන. අනිත් දේ තමයි ඒ අහපු දේ නුවණින් මෙනෙහි කරන්න ඕන. මේ කරුණු දෙක මිතාම වැදගත්. මොකද කාරණා දෙක? හොඳට ඇහුම්කන් දීමේ ස්වභාවය සහ ඒ අහපු දේ නුවණින් මෙනෙහි කරන ස්වභාවය. මෙන්න මේ දෙක මත තමයි මේ දෙකට කියනවා ඇක්ටිව් ලිස්නින් සහ වොයිස් ඉන්වෙස්ටිගේෂන් කියලා, නැත්නම් වොයිස් රිෆ්ලෙක්ෂන් කියලා. මෙන්න මේ දෙක කොච්චර දියුණු වෙනවද කියන මත තමයි තමන්ගේ ආගමික ආධ්‍යාත්මික ජීවිතය කොයිතරම් දුරට ඉදිරියට යනවාද කියන එක තීරණය වන්නේ. මේ දෙකෙනුත් පින්නතුනේ ප්‍රධානම ලක්ෂණයක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මොහොකටද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? සිහිනුවන කියන එක. ප්‍රධාන වශයෙන්ම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ගේ හිතට දුක් පීඩා ඇති නොවන විදියට හිතන ක්‍රමය. තමන්ගේ ඇහැට රූප දැකලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ විඳලා, මේ ඉන්ද්‍රියන් හයෙන් ගන්න අරමුණු වලදී තමන්ගේ හිතට උපරිම සාධාරණය කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් උදාහරණයක් ගමු අපි කියමු. දැන් මෙතන අපි කියමු සිල් ගරගෙන ඉවරලා යනකොට අපි කියමු යම් කිසි කෙනෙක් ඉනෝ මුකුත් මස් කරන්න එහෙම යනවා බැහැල යනවා. ඒක දිහා බලන කෙනෙක් මොකද්ද සිද්ධ කරන්නේ සාමාන්‍ය කරන්නේ? අර කෙනාට දොස් කියනවනේ, බලන්න මේ ඉඳලා ගිය හැටි කියලානේ. ඒ වගේම තවත් කෙනෙක් පුළුවන් අනේ මෙයා හොඳ දෙයක් කරේ, මට මේක අස් කරන්න ඉඩ තියලා ගියා, මම මේක අස් කරන්න ඕනේ කියලා තව කෙනෙක් අස් කරනවා ඒක. බලන්න පේනසනේ, එකම කාරණේ එක්කෙනෙක් මානසික පීඩා ඇති කරගත්තා, අනිත් කෙනෙක් මේක හොඳම අවස්ථාවක් කියලා එයා ඒක අස්කලයේක පිනක් සිද්ධ කරගත්තා. මේක කාරණයක් විතරයි පේනතුනේ කියන්නේ. බොහෝ විට පන්සලට ආවම බොහෝ දෙනා ඇතැමිට හිත නරක කරගන්නවා. සමහර අපිරිසිදු කරපු නිසා, සමහර අපිලිවෙලට තියෙන නිසා. පේනතුනේ මේ හැම කරුණකින්ම බලන්න අපට අපේ ගුණය අපට ඉස්මතු කරගන්න තියෙන අවස්ථාවක් මේක. ඒ අවස්ථාව මගේ හැරගන්න එපා. ධර්මය කියලා කියන්නේ පේනතුනේ ධර්මය අහනවා කියලා කියන්නේ, ධර්මය අහනවා කියලා කියන්නේ යුද්ධයකට ආයුධ මෝහක් කිරීම වගේ කියලා කියනවා. ධර්මය අහනවා කියලා කියන්නේ මොකද්ද? යුද්ධයකට ආයුධ මෝහක් කරන වගේ. එතකොට එහෙනම් යුද්ධය කියලා කියන්නේ මොකද්ද? යුද්ධ කරනවා කියලා කියන්නේ මොකද්ද? ඇසට තමන් අකමැති රූපයක් දකින අවස්ථාව තමයි ඔන්න යුද්ධ කරන අවස්ථාව. කනට තමන් අකමැති ශබ්දයක් ඇහෙන අවස්ථාව තමයි ඔන්න යුද්ධ කරන්න තියෙන අවස්ථාව. අර මෝහත් කරපු ආයුධ වලින් ප්‍රයෝජන ගන්න අවස්ථාව. පින්නතුනේ කරණීයමෙත සූත්‍රෙන් අපට උගන්වන්නේ මේ ධර්ම මාර්ගය යද්දී මූලිකවම තමන්ගේ ළඟ උකහා ගත යුතු ලක්ෂණ සහ මේ ගමන් මගේ තමන්ට තියෙන සලකුණු ගැන. අපි බොහෝ විට පින්නතුනේ ආයුධ හොඳට මෝහත් කළ තියාගෙන ඉන්නවා. නමුත් යුද්ධයේදී ප්‍රයෝජන ගන්නෑ. යුද්ධයේදී ප්‍රයෝජන ගන්නෑ. ප්‍රයෝජන ගන්න ඇතැම් විට කවුරු හරි කෙනෙකුට වැරදුනාද කියලා බලන්න, කවුරු හරි කෙනෙක්ගේ අඩුපාඩුවක් විවේචනය කරන්න. ඒක යුද්ධ කිරීම නෙවෙයි පින්නතුනේ, ඒ තමන්ගේ ආයුධය මොට්ට කර ගැනීම. ඒ නිසා තමන් මෙතෙක් මෝහත් කරගත්තු ධර්ම ශ්‍රවණයෙන් සමථ විදර්ශනා භාවනා වලින් තමන් මේ මෝහත් කරන ආයුධය ප්‍රයෝජනෙට ගන්න වෙලාව තමයි තමන්ට යම් කිසි කෙනෙක් බනින අවස්ථාව, වෙනත් කෙනෙක් තමන්ට නොසලකා හරින අවස්ථාව. ඒ වගේම ඇතැම් විට ඔබ කරපු පින්කමක් ගැන කරපු ලොකු සේලයක් ගැන කතා නොකර ඉන්න අවස්ථාව. අන්න ඒ වෙනි අවස්ථාවේදී Tamanට මානසික පීඩාවක් ඇති කරන්න බැරි නම් වෙන කෙනෙකු විසින් ඔන්න ඔබ ආයුධ සෙට් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා. මෙන්න මේ සත්‍ය පිනතුනි එන්න එන්නම අපේ ජීවිතවල වැඩි වෙන්නට ඕන. ඒ නිසා මෙතෙන්දී මේ යෝනිසෝ මානසිකාරය කියන කාරණය ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මේ සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් වන්නේ දක්ෂතාවය පිළිබඳව. ඒ දක්ෂතාවය කියන ගමන් මගේදී පින්නතුනි පසු කරන පියවර ගැන මහා සාරෝපම කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා දක්ෂ කෙනාගේ ලක්ෂණය තමයි ජීවිතේ වටිනාම දේ ආරස් කරගන්නවා. පින්නතුනි මේ ඇත්තන් ජීවිතේ ලැබපු වටිනාම දේ මොනවද? මේ ඇත්තන් ජීවිතේ ලැබපු වටිනාම දේ මොනවද? බොහොම හොඳයි. දැන් මේ ඇත්තන් ජීවිතේ හුඟා දේවල් ලැබලා තියෙනවනේ. හොඳ මව්පියන් ලැබුවා, හොඳ රටක ඉපදුණා, හොඳ ප්‍රදේශයක ජීවත් වෙනවා, හොඳ ලස්සන රූප සම්පන්නියක් තියෙනවා, හොඳ දරුවෝ ඉන්නවා, හොඳට පහසුවෙන් ජීවත් වෙන පරිසරයක් තියෙනවා. පින්නතුනි කල්පනා කරලා බලන්න අපි මිය ගියාට පස්සේ නැවත මේ පහසුකම් ටික සහිත ඉපදෙන්න පුළුවන්ද කියලා. ගුණධර්ම තිබුණොත් තියෙනවා. ඒ වුණත් පින්නතුනි හිතන්න පුළුවන්ද? ඉතාම දුෂ්කර අවස්ථාවක් මේක. අපි ඉහෙළම පින්කම් කළ තිබුණත් අපි නැවත හොඳට ඉපදිලා මේ වගේ බණ දහමාන පරිසරයකට ඒක හිතන්න පුළුවන්ද? හිතන්නවත් බැරි දෙයක් වෙනවා. හරියට ඒක ධර්මයේ සඳහන් වෙනවා. හරියට අර විය ගහක් කඩලා, විය ගහ කියන්නේ අර කරත්තවල අර හරක බඳින්න තැන උඩ බඳින ලීය. ඒ ලීය අර සිදුරක් තියෙනනේ ලනුව දාන්න. අන්න ඒ ලනුව තැනින්ම කැඩෙනවා මේ ලීය. ලනුව තැනින්ම මේ ලීය කැඩෙනවා. කැඩුණට පස්සේ මේ ලී දෙකම කොමාරි වතුරට ගහන් ගිල මූදට යනවා. දැන් මේ ලී දෙක වෙන් වෙච්ච ලී දෙකක් තියෙනවා. පින්නතුනි මේ ලී දෙක එකතු වෙයි කියලා මූදට දැම්මට පස්සේ මේ ලී දෙකම එකට එකතු වෙයි කියලා හිතන්න පුළුවන්ද? හිතන්න බෑනේ. මහ සාගරය කියන්නේ විශාල භූමි ප්‍රදේශයක් නේනේ. ඒ එකතුණක් පින්නතුනි අර සිදුර ළඟින් එකට එකතු වෙයි කියලා හිතන්න පුළුවන්ද? ඒත් හිතන්නමාරු වෙන්නේ නේ. ඒ සිදුර එකට එකතු වෙන අවස්ථාවේදී මුහුදේ ඉන්නවා කන කැස් බෑව කියලා සතේ. ඒ සත අවුරුදු 100කට වරක් මුහුදෙන් ගොඩට එනවා, උඩට එනවා, ඔළුව දානවා. ඔළුව දානකොටම අර ලී දෙකත් එකතු වෙලා අර සිදුරේ මහස බලයි කියලා හිතන්න පුළුවන්ද? ඒ කන කැස් බෑවගේ තින්දුනේ ඇස් දෙකෙන් දෙකම පේන්නේ එක හැයි පේන්නේ. එක හැක් පේන කන කැස් බෑව අවුරුදු 100කට වරක් උඩට එන අවස්ථාවේදී අර ලී දෙකම එකට එකතු වෙලා අර සිදුරේ මහස බලය කියලා හිතන්න පුළුවන්ද? බුදුහාමුදුර කියන ඒ සිද්ධිය ඉක්මනින්ම වෙන්න පුළුවන්. ඒක වෙන්න පහසු දෙයක්. නමුත් ඊටත් වඩා අමාරු දෙයක් තමයි මේ අද අපි ලබලා තියෙන්නේ. ඔබ බුදුහාමුදුර පිළිගන්නව නම්, සද්ධර්මය පිළිගන්නව නම් බුදුහාමුදුර මේ කාරණේ දේශනා කරනවා. අර වියගස දෙකට කැරිච්ච වියගසෙන් ඒ සිදුරෙන් අවුරුදු 100කට වරක් උඩට එන එක ඇහැක් පේන කන කැස් බෑවා අර සිදුරෙන් අහස බලනටත් වඩා දුෂ්කර අවස්ථාවක් තමයි. මිනිසා සම්භාව විතරක් නෙවෙයි, හොඳ රූප සම්පන්නිය, හොඳ බුද්ධිය, ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය හොඳට ලස්සනට පිහිටලා ධර්මය අහන්න පුළුවන් වටහා පිටාවක සද්ධර්මයක් අහන්න ලැබෙන අවස්ථාව පින්නතුනි ඊටත් වඩා දුෂ්කර අවස්ථාව. ඒ නිසා යබස් අවස්ථාව ඔබ ලබාගෙන තියෙනවා. ඇතැමිට පින්නතුනි මේ පන්සල් භූමියේ ඉන්න සමහරයට මේ අවස්ථාවේදී ඒ වාසනාව නැහැ සමහර විට. ඒක පින්නතුනි ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා මේකට කියන්නේ බුදුදහමේශන සම්පත්තිය කියලා. very rare auspicious moment කියන එක. ඉතාම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් කියන එක. ඒ නිසා ඥාන සම්පත්තිය කියන එක හිතන්න එපා. හිතන්න එපා මිනිස් ආත්ම භාවයේ ලැබුණට බුද්ධෝත්පාද කාලයක ඉපදුණට විතරක් ඥාන සම්පත්තිය ලැබෙනවා කියලා. ඒ ඥාන සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ මේ සද්ධර්මයේ ඉතාම නිවැරදි කරුණු නිවැරදි විදියට අහන්න පුළුවන් අවස්ථාවක් සැලසුනොත් විතරයි තමන්ට ශන සම්පතිය ලැබුණා වෙන්නේ. එහෙම නැත්නම් එහෙම නොලැබුණොත් ඒ සද්ධර්මයේ නියම කාරණා අහන් නොලැබුණොත් පින්නතුනේ ඒ නොලැබිච්ච කෙනයි අබුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච කෙනයි සමානයි. වෙනසක් නැහැ. ඒ නිසා ඔබ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළුණාද කියලා දැනගන්නේ සද්ධර්මයේ හරහා. ඒ සද්ධර්මයේ මේ අවස්ථාව ඔබට නොලැබුණොත් ඔබ දන් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. මෞදේමාපියන හොඳට සලකන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් බුද්ධෝත්පාද කාලෙන් ඔබ ප්‍රයෝජන ගත්ත කෙනෙක් වෙන්නේ නැහැ. බුදුහාඳුරු කෙනෙක් පහළුණාද කියලා ඔබ දන්නේ නැහැ. ඒ නිසා සැබෑ ධර්ම කාරණා අපි ඉතාම ගැඹුරින් නුවණින් අහන්නට ඒ නුවණින් මෙනෙහි කරන්නට යාපේ ජීවිතයට සම්බන්ධ කරන් උත්සාහ ගන්නට ඕන. ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඒ දක්ෂතාවය යන්නේ ගමන් මගේදී. ඒ දක්ෂතාවය ආරම්භ කරාට පස්සේ අපට හුවා කීර්ති ප්‍රශංසා ලැබෙනවා. අපි වාගේ යනවා අනිත් අය. අපට නොයෙක් පුද සැලකිලි ලැබෙනවා. ඒ සද්ධර්මයට යොමු වෙච්ච කෙනාට ලැබෙනවා ඒවා. ඒ ධර්ම ආනිසංස විදියට. ස්වාමීන් වහන්සේලා හැටියට අපටත් ලැබෙනවා. ඔබත් අඩුවාන එක දවසක් සිල් ගත්තත් බලන්නනේ. දානමාන ටික ගෙනලා දීලා කොච්චර පහසුකම් ටිකක්ද. ඔබට වඳිනවා අනිත් අය. පින්නතුනේ මේ වගේ පහසුකම් ටිකක් ලැබෙනවා. හැබැයි මේක පරමාර්ථය නෙවෙයි. අපේ දක්ෂතාවයේ ඉහෙළම දේ නෙවෙයි මේක කියලා කියන්නේ. බුදුහාමර සඳහන් කරන හරියට ගහක අරටුවක් සොයාගෙන කැලියට ගිහපු කෙනෙක්. ගහේ අරටුව පැත්තකට තියලා හරියට කොලාතු ටික කඩාගෙන ආයෙ ගෙදර එනවා වගේ වැඩක් කියලා මේ ලාභ ප්‍රයෝජන ටිකෙන් සතුට වෙනවනේ. ඒ නිසා තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන හෝ දරුවන් හෝ කීර්තිය හෝ තමන්ගේ අධ්‍යාපනය, තමන්ගේ රැකියාව, තමන්ගේ බැංකු ගිණුම මේ ඔක්කොම දේවල් ටික පින්නතුනේ මතක තියාගන්න හරියට අරටුව හොයාගෙන කැලියට ගිහපු කෙනෙකුට ලැබෙන කොලාතු ටික වගේ. ගතේ හරියද ලැබිලා තියෙන්නේ අරටුවද? අරටුව නෙවෙයි කොලාතු ටික වගේ. යම් කිසි කෙනෙක් ඉන්නවා පින්නතුනේ මේ කොලාතු ටිකත් ඉක්මවලා තවත් පියවරක් යනවා. යා හොඳට සිල්වත් වෙනවා. හැබැයි සීලෙන් විතරක් සෑහීමකටපත් වෙලා ඉන්නවා. යා සීලෙන් ආඩම්බර වෙනවා. මම සිල්වත් කෙනෙක්, අනිත් අය මට ගරු කරනවා, අනිත් අය සිල්වත් නෑ කියලා එයා අනිත් අය පහත් කොට සලකනවා. පින්නතුනේ මෙයා පරමාර්ථයට ඇවිල්ලාද? මෙයාට මුල කෙනාට වඩා ටිකක් හොඳයි. හැබැයි කීර්ති ප්‍රශංසා වලින් විතරක් නැවතුනේ නෑ. මෙයා තව සිල්වත් ජීවිතයක් ගත කරනවා. හැබැයි මේ තැනැත්තා හරියට පින්නතුනේ ගහක අරටුව සොයාගෙන ගිහිල්ලා ගහේ පිට පොත්ත එලේට කලින් කොටසක් තියෙන පොත්ත අර විටින් විට හැලෙන්නේ අන්නේ පිට පොත් අරගෙන එනවා වගේ. සීලෙන් විතරක් ඔබ සෑහීමකටපත් වෙනුණා. මෙතන නැතා තවත් පියවරක් ඉදිරියට යනවා. තවත් පියවරක් ඉදිරියට යන කෙනා මියා සමාධිමත් වෙනවා. හිත භාවනා කරලා හිතේ සමාධිය ඇති කරගන්නවා. එයා බොහෝ කලක් හිත එක අරමුණට තියාගෙන දක්ෂ කෙනෙක් වෙනවා. මියා ධර්මයෙන් අවසාන ප්‍රතිඵල ගත්තද? මියා අවසාන ප්‍රතිඵලය තාම අරගෙන නැහැ. තමන්ට විනාඩි 5ක් 10ක් 6ක් දවසක් නෙවෙයි දවස් 7ක් එක ඉරියව්වක තමන්ගේ හිත සමාධිමත් කරගන්න පුළුවන් වුණා කියලා ආඩම්බර වෙන්න එපා. ඒක ඔබේ ජීවිතයේ අවසාන නිෂ්ඨාව නෙවෙයි. අවසාන ඉලක්කය නෙවෙයි. බුදුහණ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ තමන් ලැබපු චිත්ත සමතෙන් විතරක් සෑහීමකටපත් වෙලා ඉන්න පුළුවන්, සෑහීමකටපත් වෙලා ඉන්න කැමති නම් ඒක නා එයා හරියට ගහේ අරුට ඔසයාගෙන ගහේ සිවි අරගෙන ආපු කෙනෙක් වගේ කියලා. දැන් පිට පොත්තක් නෙවෙයි, යා කොලාතු ටිකක් අයින් කළා, අර පිටම තියෙන පොතු ටිකක් අයින් කළා, පොතු ටික අයින් කරාට පස්සේ සිවිය කියලා එකක් තියෙනවා. එලේටත් කලින් අන්න ඒ සිවි අරගෙන එන කෙනෙක් වගේ කියලා. තාම අරුටට ගිහිලා නැහැ. තව කෙනෙක් ඉන්නම සමාධියක් ඉක්මවලා එයා ඥාන දර්ශනයක් ලබනවා. නොනින් මේ ධර්මයේ යම් යම් කරුණු යාට පේන ගන්නවා. එන් එකක් තමයි උද්‍යප්පේ ඥානය කියන එක. තමන්ගේ ජීවිතයේ මේ ඇතිවන ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම යාට ටික ටික පේන ගන්නවා. යා පේන ගන්නකොට යා හිතනවා දැන් නම් වැඩේ හරි කියලා. ඇතැම්මිට මේ ශරීරයම බිනි බිනි යන යාට නොනින් පේන ගන්නවා. යා ඒකෙන් සෑහීමකටපත් වෙනවා. දැන් මං දැන් නම් මාර්ගඵල ලබල කියලා හිතනවා. පින්නතුනේ මෙන්න මේකෙන් යා සෑහීමකටපත් වෙන්නවා. මේ තැනත් ගැන සඳහන් කරනවා හරියට ගහේ අරටු හොයාගෙන ගිහිල්ලා ගහේ එළය කොටස අර සුදු පාට කෑල විතරක් අරගෙන එන කෙනා වගේ කියලා. තාම මෙයාට උඩ ළඟා වුණේ නැහැ. තාම කෙනෙක් ඉන්නවා පිනතුනි. එයා ලාභ ප්‍රයෝජන වලින් උත්සාහයකටපත් නොවි. එයා සීලෙන් උත්සාහයකටපත් නොවි. එයා චිත්ත සමතේන උත්සාහයකටපත් නොවි. එයා ඥාන දර්ශන උත්සාහයකටපත් නොවි. ඒක නැත්තම් විමුක්තියටපත් වෙනවා. කෙලස් වලින් ටිකෙන් ටික මිදීමටපත් වෙනවා. තමගේ ළඟ සක්කාය දිටිය නැති වෙනකොට මගේ ළඟ දැන් සක්කාය දිටිය ටිකෙන් ටික අඩුයි කියලා තමන් ඒ අඩු වෙච්ච සක්කාය දිටිය ගැන තමන් සතුටු වෙනවා. තමගේ ගැන ව්‍යාපාදී අඩු වෙනකොට තමගේ ළඟ කාමරාගේ අඩු වෙනකොට ඒ අඩු වෙච්ච මට්ටමින් යා විමුක්තියටපත් වෙනවා. මානසික සුවයටපත් වෙනවා. අනිත් අය ලෝභයෙන් යම් යම් දේවල් අත්පත් කරගන්න මහන්සි වෙන අවස්ථාවේදී මේ තැනත්තා පැත්තකට වෙලෙ දිහා බලාගෙන ඉන්නවා. අනේ මානඟ මේ කෙලස් නෑ නේද කියලා. යම් කිසි කෙනෙක් සක්කාය දිටිය නිසා තමන් ඉස්මතු වෙන්න කැපී පෙනෙන්න උත්සාහ ගන්න සමාජයේ මෙයා පැත්තකට වෙලා සක්කාය දිටිය අඩු වෙච්ච කෙනෙක් ඇරියට අනේ මගේ ළඟ දැන් මේ ගුණය මේ දුර්ගුණය මං හුවා කඩු කරගෙන නේ තියෙන්නේ කියලා පැත්තකට වෙලා තමන් ගැනම තමන් සතුට වෙනවා. මෙන්න පිනතුනේ දක්ෂයාගේ ලක්ෂණය. අනිත් අය විවේචනය කරන්න යන්නේ නැහැ යා. විවේචනය කළා තමන් හිතේ අකුසල් කරගන්න යන්නේ නැහැ. තමන් ගැනම අනිත් අයගේ වැරදි අඩුපාඩු වලදී කලින් එයා විවේචනය කරන්න කියපු කෙනා දැන් මොකද කරන්නේ? ඔව් අනිත් අය වැරදි කරන්න තමන්ගේ පැත්තට හැරෙනවා. හැරෙලා මොකද්ද කියන්නේ? අනේ මගේ ළඟ මේ අඩුපාඩුව නැහැනේ මං මේ මෝඩ වැඩේ කරන්නේ නැහැ කියලා තමන් ගැන සතුටු වෙන අනිත් අය විවේචනය කරන්න යන්නේ නැහැ. කෙලස් පින්නතුනේ ටිකෙන් ටික අඩු වෙච්ච ප්‍රමාණයට උදාහරණයක් ඇරගෙන මෛත්‍රී භාවනා කරන ආරම්භ කර මොහොතේ පටන්ම පින්නතුනේ තමන් හිතේ ලොකු මානසික සතුටක් එනවා. දැන් අපට බොහෝ විට එදිනෙදා ජීවිතයේ චිත්ත පීඩ ඇතිවන්නේ කොහොමද? බොහෝ විට අපට චිත්ත පීඩ ඇතිවන්නේ මනසට පීඩ ඇති වෙන්නේ අනිත්‍යයේ අඩුපාඩුකම් වලදී. අනිත්‍යයේ අඩුපාඩුකම් දකිනකොට අපේ හිත ඉක්මනට කම්පාවටපත් වෙනවා. මේක තමයි පිනොතින අපට හිත හදාගන්න අමාරු මාස්ටර් ඇටමිට පිටායේ ඇටමිට අපේ දරුවන්ගේ අඩුපාඩුකම් වලදී අපි හුඟක් අපේ හිතේ තියෙන සතුට අපි නැති කරගන්නවා. මේකට තියෙන ප්‍රධානම දේ තමයි පින්නතුනේ මේ මානසික පීඩාවෙන් දුර වෙන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි මොකද්ද? මෛත්‍රී භානාව කිරීම. හැකිතාක් දිනු කරන්න. බුදුහාඳුරන්ගේ ධර්ම මාර්ගයේ පින්නතුනේ කරුණ හුඟා කිව්වට බුදුහාඳුර දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් දේශනා කළේ දේශනා කරන්නේ කරුණු දෙකක් විතරයි කියලා. මොකද්ද මේ කරුණු දෙක? දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. ඒ නිසා සැබෑ ධර්මය නම් අපි අහන්නේ ඒ බණ 100ක් ඇහුවත් ඒ බණවල සමානත්වයක් තියෙනවා. දැන් මේ බණ මැදැම්මිට මීට කලින් මම මේ පිනතුනේ කියලා දිනා මෙහෙම. මතකෙදී එද්ද නැහැ. හා පිනතුනේ ධර්මදේශනා ලක්ෂණේ මේක. නියම බණ නම් කියන්නේ බණේ සමානත්වයක් තියෙන්න ඕන. ඒ අනුපිළිවෙල මොන සූත්‍රෙ විස්තර කරත් ඒ අනුපිළිවෙල ටිකෙන් ටික අපිට දැක ගන්න පුළුවන්කම තියෙනට ඕන. ඒ මොකද්ද දුක ඇති වෙනව නම් දුක හටගන්නේ කොහොමද? ඒ දුක නැති කරන්නේ කොහොමද? ඒ නැති කරන මාවතේදී තියෙන මූලික පියවර ටික මොකද්ද කියලා තමන් මෙතනින් නැතිනකොට තමන්ගේ ධර්ම දේශනාවේ යම් කිසි දෙයක් ලැබුණ වෙන්නට ඕන. දැන් අපේ පින්නතුන් බොහෝ විට බණහල නැගිටින් හරි ශෝභනක් කියලා කියනෝනේ නේ. hina වෙන හුඟා කරුණ ටිකක් කිව්වනම් හරි ශෝභනක් කියලා කිය කියනෝනේ. පිළිපදින මොකද්ද කියලා ඇහුවොත් මොනවද ඔය ඉගෙන ගත්තේ කියලා ඇහුවොත් කියන තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා පින්නතුනේ බණක් සාර්ථකයි කියලා කියන්නේ ඒ බණ හද්දී කොයිතරම් Tamanට සතුටක් ලැබුණාද කියන කාරණා මත නෙවෙයි. කොච්චර Taman හිනස් වුණාද කියන කාරණේ මත නෙවෙයි. හින හෙන්න ඕන කාරණා අහන්න ඕන නම් අර ඉන්ටර්නෙට් එකට යන්නනේ. වෙනම ඕන තරම් බලන්න පුළුවන් අපට වඩා ඔබ හිනස්වන දැක්සයි ඉන්නවා. hina henna katha ahana nam mehenne va therumak naha mechchara dura gewagena gedara inda me internet eken balanna puluwan ona bhashawakin ona vidiyata roopa rama sahithawa neda mr b enge katha hema neda ona saha ahana balanna puluwan pinnuthuni metenata enata ona tamam buduhandurange saba sadaham paniwideya kumakda kiyala therum aragena tamangena manasika pida walin tigen tika අඩු වෙන ක්‍රමය Tamanṭa ma nuwanin wataha gannai me dharma margayata api enata ona. E nisa e ena gaman magedi pinnatuni අපි දැන් මේ කතා කළේ කොහොමද තමන්ට චිත්ත පීඩාව ටිකෙන් ටික අඩු වෙන්නේ කියලා. ප්‍රධානම කාරණයක් තමයි අනිත්‍යයත් එක්ක ගැටුම ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. මේ ගැටුම අඩු වෙන්න ලක්ෂණය තමයි මේ කරණීයමෙත සූත්‍රෙම සඳහන් වෙනවා. අපි නිතරම කියන කාරණයක්. යම් කෙනෙක් දකිනකොට ඒ දකින මොහොතේම හිතන්න පුළුවන් නම් ඒක නැත්තා තමන්ට ඉන්න එකම දුව හෝ පුතා කියලා හැඟීමෙන් ඒක නැත්තා කියලා බලන්න පුළුවන් නම් පින්නතුනි අපට එන මානසික පීඩා හුඟකින් අපට නිදහස් වෙන්න පුළුවන්. අපි අනිත් අය විවේචනය කරන්න යන්නේ නැහැ. අපි අනිත් අයගේ අඩුපාඩුවකදී ඒක නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ. අඩුපාඩුවකදී හුඟක් අපiate උදව් කරලා උත්සාහ ගන්නවා එයා ඉහළට ගන්න. ඇතැම් විට හොඳට සාර්ථකව ඉන්න අයට වඩා අපි ළඟා වෙන්නේ අඩුපාඩු තියෙන අයට. ඇයි ඒ? ඒ කෙනාට පිහිට වෙන්න. දැන් බලන්න අපි නිතර ගන්න උදාහරණයක්. අපි කියමු අම්ම කෙනෙකුට දරුවෝ 5 දෙනෙක් හිටියයි කියලා. අම්මට දරුවෝ 5 දෙනෙක් ඉනවා කියමු. දරුවෝ 4 දෙනෙක්ම අපි කියමු හොඳට ඉගෙනගෙන මහාචාර්යවරු 4 දෙනෙක්. එක දරුවෙක් ඉන්න මන්ද බුද්ධිකයි. අම්ම වැඩිපුර මාදරේ කොයි දරුවටද? අම්ම වැඩිපුර මාදරේ අර දුර්වල දරුවට. අර මහාචාර්යවරු බලන්නවත් යන්නේ නැහැ අම්මා. අම්ම ජීවිතේ වැඩිපුර කාලයක් ඉන්නේ අර ආබාධිත දරුවත් එක්ක. අම්ම ඒ දරුවත් හැරලා යන්නේ නැහැ. අම්මගේ ලක්ෂණය මේක. අම්මලා නෙහුඟක් ඉන්නේ වැඩන්නේ ඔබ දන්නව දරුව ගැන. පින්තුනේ සැබෑ කරුණාව මෛත්‍රිය බුදුදහමේ ආභාෂය අපට ලැබුණා නම් අපේ ළඟත් මෙන්න මේ ලක්ෂණ ඇති වෙනවා. අපි බොහෝ විට උදව් කරන්න යන්නේ. බොහෝ විට අපි සිප වෙනඳ ගන්න යන්නේ. බොහෝ විට අපි ගුණ කියන්නේ. බොහෝට අගය කරන්නේ, බොහෝට ප්‍රශංසා කරන්නේ, බොහෝට ළඟා වෙන උත්සාහ කරන්නේ ගුණහපත්කම් තියෙන අයට. පිනතුනේ එයාට අපි හුඟක් ලොකු උදව්වක් අමතෙන් කරන්න ඕනේ නැහැ. එයා බොහොමත් හොඳයි. අපිට පුළුවන් නම් කිසියම් අවස්ථාවක අඩුපාඩු තියෙන අයට උදව්වක් කළා හරි එයා සුමගට ගන්න. ඒක තමයි අපි එයාට කරන ලොකුම උදව්ව. ඇයි අපි එහෙම කළ යුත්තේ එයාට? පිනතුනේ මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි සතා සිව්පාව අතර ගත්තත් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම මීට කලින් එකාත්ම භාවයක හරි අපේ ළඟම ඥාතින් වෙච්ච අය, අපේ අම්මා තාත්තා වෙච්ච අය, අපේ මව් දෙමව්පියන් වෙච්ච අය, එහෙම වෙලා අපට හුවා උදව් උපකාර කරපු අය තමයි මේ වටා පිටාව හැම තැනම ඉන්නේ. ඒ නිසා අපි කෙනෙකුට දෙනවා නම් දෙන වටිනාම දේ තමයි සද්ධර්මය. අපි කෙනෙකුට දෙන වටිනාම දේ තමයි ඒ තැනත්තා සුමගට යොමු කරන පුළුවන් විදියට අවවාදයක් අනුශාසනාවක් මඟ පෙන්වීමක් අපි කරනවා. එනිසා අපි නුතුනේ මෙන්න මේ ගමන් මගේ අපිත් යන ගමන් අපි අනිත්‍යයටත් මේ උදව් අපි කරනවා. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ ටිකෙන් ටික ඉදිරියට යනකොට පින්නතුනේ ඒ තැනත්තා තමන්ගේ මනස ගැන වැඩි විශ්වාසයක් වැඩි විශ්වාසයකින් කටයුතු කරනවා. ඒ තැනත්තා ටිකෙන් ටික තමන්ගේ ළඟේ මනසටෙන පීඩාවලට හේතු වෙන ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල අඩුවීම සඳහා ඒ තැනත්තා නිතරම කටයුතු කරනවා. එතනත්තාගේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය මේක. දිනෙන් දින බලනවා තමන්ගේ ළඟ කොයි අකුසලයේද තියෙන්නේ. තමන් ඇසුරු කරන අයගෙන් බලනවා කොයි හොඳ ගතිගුණයේද තමන්ට යකින් ගන්න පුළුවන් කියලා. ඇතැමිට කොයිතරම් අඩුපාඩු තියෙන කෙනෙක් වුණත් වෙනතුනේ ඒක පොඩි ලක්ෂණයක් වුණත් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි මේ පිනතුණගෙන සමහර හොඳ ලක්ෂණ අපි ඉගෙන ගන්නවා. අපි හාමුදුරුණාට ඇතැමිට අපට වඩා අධ්‍යයනය තියෙන පිනතුණ මෙතන ඉන්නවා. අපිත් ඇතැමිට ගිහි පිනතුණ ඇසුරු කරනකොට ඇතැමිට ළමයි ඇසුරු කරනකොට ළමයි කතා කරන විදිහෙන් අංගචලනයේ දක්වන විදියෙන් අපේ සමහර දේවල් ඉගෙන ගන්නවා. ඒ නිසා වෙන්න තුනේ සමංගේ මේ ආධ්‍යාත්මික ගමනේදී එක ලක්ෂණයක් තියෙනවා වයස කියන එක. වයස කියන එක අපි නිතරම බලන්නේ මේ කායික වයස විතරයි, ශාරීරික උපන සාතික වයස විතරයි බලන්නේ. නමුත් බුදුදහමේ ආධ්‍යාත්මික වයස කියලා එකක් තියෙනවා. ස්පිරිචුවල් ඒජ් කියන එක. සමහර අය ෆිසිකල් ඒජ් එකෙන් අඩු වුණාට ස්පිරිචුවල් ඒජ් එකෙන් වැඩි සමහර අය. ඒ සසරම් වහා ගුණදහම් පුහුණු කරපු අය. ඒ ඇතැමිට ඔබේ දරුවම වෙන්න පුළුවන්. ඔබගේ ගෙදරින් මුණුබුරු මිනිබිරියන් වෙන්න පුළුවන්. ඒ සසරම් වහා ගුණදහම් පුරුදු කරපු අය. ඔබ හිතන්නේ ඇතැමිට ඔබම ඔක්කොම යට උගන්වන්න ඕන කියලා. නමුත් වෙනතුනේ ඒ අයගෙන් ඔබට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා ඒ අයගේ ගුණහපත්කම් හැකිතාක් තමනුත් ගුණහපත්කම් කරගන්න. තමන් වෙන කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? දැන් අපි කියනෝනේ වෙන කෙනෙක් ඇසුරු කරනවා කියලා. වෙන කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? ආශ්‍රය කරනවා කියලා කියන්නේ. ඒ කෙනාගේ ළඟ තියෙන ගුණ යහපත් කන්ට ආශ්‍රය කරනවා කියන එක. කෙනෙක් එකට හිටියට ආශ්‍රය කළා වෙන්නේ නැහැ. අපි කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ ඒ කෙනා ඒ තැනැත්තාගේ ළඟ තියෙන ගති ලක්ෂණ ටික අපි අනුකරණය කරනවා නම් අපි තමන්ගේ ගුණ යහපත්කම් බවට පත් කරගන්නවා නම් ඒකයි අපි ආශ්‍රය කරනවා කියලා කියන්නේ. ඒ නිසා ආශ්‍රය කරන තමන්ගේ ගෙදරම ඉන්න ඕනේ නැහැ. ඇතැම් විට හොඳ අදහස් කියපු කෙනෙක්ගේ පොතක් අපි කියුවොත් ඒකේ ලක්ෂණ ටික අපි ගත්තොත් ඉතින් අපි ආශ්‍රය කළා වගේ වෙනවා. ඇතැම් විට අපිට අපි උපදෙනක් ගන්න මැරිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගුණ යහපත් කන් ටික ඇති කරගන්න ගන්න පින්නතුනේ අපි ධර්මයක් අරගෙන මේ සත්‍යයෙන් අපි ඉදිරියට යන්නට ඕන. ඒ සම්මාදිටිය ලැබෙන පින්නතුනේ ඒ තැනැත්තාගේ ළඟ ඇති වෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි නිතරම යහපත් සංකල්පනා තියෙන්නේ. නිතරම අනිත් කෙනෙක් දිනු වෙන්න ඕන කියන පරමාර්ථයෙන් ඉන්නේ. තමන්ගේ දරුවෝ විතරක් නෙවෙයි. ගෙදර ඥාතීන් විතරක් නෙවෙයි. හැම කෙනාගේම යහපත ප්‍රාර්ථනා කරනවා. ඇතැම් විට දායකය හෝ වේවා ස්වාමීන් වහන්සේලා හෝ වේවා ඇතැම් විට අපි අපේම දායකෝ ටික අපේම පන්සල අපේම නිකාය කියලා අපි හිතන් ඉනවා. නමුත් වෙනතන ධර්මෙන් ඉදිරියට යන්න මේ ගති අපි අඩු වෙනට ඕන. අපි මානව දයාවෙන් මේ දහම හරහා මුළු ලෝකෙම බලන්න පුළුවන් මනසක් අපි ඇති වෙනට ඕන. ඒක තමයි ඉහළ දැක්මක් කියලා කියන්නේ. සම්මා සංකල්ප කියලා කියන්නේ. ඒ වගේම හැකිතාක් දුරට විහිංසා විතරක් අඩු වෙනට ඕන. අනිත් පැයට හිංසා පීඩාවටපත් කරන්න ඕන. අනිත් පැය අපහසුතාවයටපත් කරන්න ඕන කියන හැඟීම නිතරම අඩු වෙනට ඕන. පින්නතුනේ මේ හැඟීම අඩු වෙලා කොයි තරම් දුරට අඩු වෙන්න ඕනද? කාරණේ මෙතන සූත්‍රයක් දැක් වෙනවා. අමනාප දෙන්නේ ඔබත් එක්ක අමනාප දෙන්නේ ගහ බැනගෙන ගන්නකොට හරි ඒකවත් කැමති වෙන්නේ නැහැ. ඔබේ හතුරු දෙන්නේ ගහ ගන්නකොටවත් සතුරු වෙන්නේ නැහැ. ඒ දෙන්නා සමග වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ බුදුහාඳුරෝ ඊටාම වැදගත් කාරණයක් කියනවා. මොකක්ද ඒ කාරණය? යම් කෙනෙක් බුදුහාඳුරන්ට දොස් කියනවා නම් ධර්මයට දොස් කියනවා නම් සංඝයාට දොස් කියනවා නම් ඒ දෝෂ ආරෝපණය කරන අවස්ථාවේදී ඔබගේ හිත නරක කරගත්තොතින් ඔබේ හිතේ ද්වේෂයක් ඇති කරගත්තොතින් බුදුහාමර දේශනා කරනවා එහෙනම් ඔබ මගේ අනුගාමිකෙක් නෙවෙයි කියලා. මගේ ශ්‍රාවකෙක් නෙවෙයි කියලා. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ තමයි අපිට තියෙන වටිනාම රත්න තුන ත්‍රිරත්නය. මේ දෙයට උනත් යම් කෙනෙක් දෝෂ ආරෝපණය කරද්දී අපි හිත නරක කරගන්නේ. අපි යාටත් අනුකම්පා කරනවා. යාගේ අදහස වෙනස් කරන්න අපි උත්සාහයක් දරනවා. නමුත් අපි අපේ හිත නරක කරගන්නේ. මේ මට්ටමට අපේ මනස දීන වෙන්නට ඕන. එන්නම අපි ආධ්‍යාත්මික දුන්නේ වැඩි වෙන හැටි. ඒ වගේම පින්නතුනේ අපේ දක්ෂතාවය කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්න අපි හැටියට පින්නතුනේ අපි ජීවිතේ හුඟක් වටිනා දේවල් ලබාගෙන තියෙනවා. මේ පින්නතුන හුඟක් දේවල් ලබාගෙන තියෙනවා. හොඳ දරුවෝ, හොඳ අධ්‍යාපනය, හොඳ රටක, හොඳ වටා පිටාව. බලන්න කොච්චර වාසනාවන්ත පරිසරයක ඔබ මේ වාඩි වෙලා ඉන්නේ. මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේක වගේ ස්ථානක ඔබ වාඩි වෙලා ඉන්නේ. හැබැයි ඔබ එහෙම හිටියත් ඔබේ මනසේ සතුට නැත්නම් ඔබේ ළඟ කවුරු හරි කෙනෙක් ගැන අමනාපයක් තියෙනවා නම් යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක් තියෙනවා නම් මේ පරිසරය ආස්වාදය ඔබට ලැබෙනවද? ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැකිතාක් දුරට හිතට ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙන විදිහට නිතර මානසිකත්වයක ඉන්න. ඔබ මේ මනුස්ස ලෝකේ ඉපදුනේ මිටි ඉස්සලාත්ම භාවය ඔබ චුති චිත්තේදී එවැනි මානසිකත්වයක ඔබ හිටිය නිසා. ඒක පොඩ්ඩක් හරි හිමි වුණා නම් ඔබ ඇතැම් විට ඉතාම දුෂ්කර රටක ඉතියෝපියාව, සෝමාලියාව වගේ රටක ඉපදෙන්න තිබුණා. ඇතැම් විට සිරියාව, ඇෆ්ගනිස්තානය වගේ රටක ඉපදෙන්න තිබුණා. ඒක වැළපුණේ මෙන්න මේ හොඳ කර්ම ශක්තිය නිසා. ඇතැම් විට ඔබ ඉපදෙනකොටම ඇස් දෙක අන්ධ වෙච්ච කෙනෙක් වෙන්න තිබුණා. කන් දෙක නොඇසෙන කෙනෙක් වෙන්නට තිබුණා. මුහුණ විකෘති වෙච්ච කෙනෙක් වෙන්නට තිබුණා. අතපය නැති වෙච්ච කෙනෙක් වෙන්නට තිබුණා. ඒ හැම දෙයකීම වළක්වලා ඇතැම් විට මන්දබුද්ධික කෙනෙක් වෙන්න තිබුණා. ඒ හැම දෙයකීම වළක්වලා මේ ඔක්කොම පහසුකම් ටික දීලා එළිය දකිනකොටම ලෝකේ උපතින්ම තවත් බන්දේසියක් පිට තියලා වගේ මේ සද්ධර්මයක් ඔබට ලැබුණා. පින්නතුනේ මේ ලැබීච්ච එක ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ නිසා මෙන්න මේ ලැබිච්ච මිනිසා සාද්ද භය මානසිකත්වය අඩු වෙන විදිහේ කිසිඳු දෙයක් තමන් කරන්න එපා. මේ මානසික ගුණ දහම් ටික රැකගන්න. ඒ වගේම පිනදුනේ බුදුහාඳුන්ගේ ධර්මයේ හැටියට අපි මිනිස්යන්ටත් වඩා කියලා කියන්නට ඕන මානසිකත්වයෙන්. අපි මනුස්ස ලෝකයේ මිනිස් ශරීරයක් දරාගෙන දෙවියෙක් වගේ අපට මනුස්ස ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඒ ලක්ෂණ ටිකත් බුදුදහමේ තියෙනවා. සංයුතනිකායේ සක්ක සංයුතේ දැක්වෙනවා සත්ත්ව වතපද කියලා සූත්‍රයක්. සක්‍ර දේවේන්ද්‍රයක් වෙන්න තියෙන ලක්ෂණ හතක් ගැන සඳහන් වෙනවා. මාතා පෙත්ති බරං ජන්තුං කුලේ ජෙට්ටා පචායිනම් සන්නං සකිල සම්භාසම් පේසුනේය පහයිනම් මච්චීර විනේ යුත්තං සච්ඡං කෝදා බිබුන්නරං. මනස් ලෝකයේ හේඳගෙන දිවි ලෝකයේ ඉපදෙන කෙනාගේ ලක්ෂණ හතක් ගැන මේ කියන්නේ. මොනවද මේ ලක්ෂණ හත? අම්මට තාත්තට සලකනවා නම් ඔන්න දෙවියෙක් වෙන්න තියෙන ලක්ෂණය. කුලේ ජෙට්ටා පචායි නම් තමන්ගේ පවුලේනේ වැඩිහිටියා පුදනෝ නම් සලකනවා නම් නැන්දල මාමලා ආචිල සීලයට ගරු මුහුමන් දක්වනවා නම් වැඩිහිටි පුද පූජාට ලක්වන අයට ගරු සැලකිලි දක්වනවා නම් ඔන්න දිවි ලෝක යන ක්‍රමයක්. සන්නං සකිල සම්භාසං නිතර ප්‍රිය වචන කතා කරනවා නම් අනිත්‍යගේ හිත කම්පාට පත්න වෙන හිත සතුට වෙන දේවල් නිතර කියනවා නම් පේසුණෙය පහයි නම් පිස්සුණු වචන කේලම් නොකියනවා නම් අනිත්‍යය ભેදව නැතිවල් නොකියලා අනිත්‍යය සමග වෙන දේවල් කියනවා නම් මච්චේර විනේ යුත්තම් මසුරු මල දුරු කරනවා නම් ටිකෙන් ටික ලෝභය අඩු වෙන විදියට නිතර දම් පැම් පූජා කරනවා නම් තමගේ අම්මා තාත්තට වැඩිහිටියන්ට අසරණයන්ට පූජකයන්ට නිතර දන් දෙන්න පුළුවන් මානසිකත්වයක ඉන්නවනම් සච්ඡං කෝදා බිමුන්නරම් සත්‍ය වචන කතා කරනවනම් නිතර ඇත්ත කතා කරනවනම් ඒ වගේම ක්‍රෝධය නැති කරන කෙනෙක් නම් නිතර මෛත්‍රී සහගතව ඉන්න කෙනෙක් නම් පින්නතුනේ සක්‍රිය වෙන්න ලක්ෂණ මෙන්න මේ ටික. මෞද්‍යම අපේන සැලකීම වැඩි කියන සැලකීම ප්‍රිය වචන කතා කිරීම කේලම් නොකීම මසුරු මල දුරු කිරීම ඇත්ත කතා කිරීම ක්‍රෝධ නොකිරීම නැත්නම් මෛත්‍රී වැඩීම. පින්නතුනි ඔබ කැමතිද මනුෂ්‍ය ශරීරයක් දරාගෙන දෙවියෙක් වගේ ඉන්න? මෙන්න ලක්ෂණ ටික. ඔබට තේරෙන්නේ නැහැ මනුෂ්‍ය ශරීරයක් කියලා. ඔබේ ශරීරේ ලෙඩ වුණත් ඔබ ජීවත් වෙන්නේ දෙවියෙක් වගේ. කේලම් කියන්න එපා. ඇත්ත කතා කරන්න. නිතරම මෛත්‍රී සහගතව ඉන්න. මෞදේම අපේන වැඩි හිටෙන සලකන්න. නිතර දන් දෙන පරිත්‍යාග ශීලිතිය සඳහා සූදානම් වෙලා ඉන්න. නිතරත් හරින සූදානම්ෙන් ඉන්න දෙයක්. අසරණ කෙනෙක් වෙනුවෙන් මෞදේම අපියන් වෙනුවෙන් පූජනීය කෙනෙක් වෙනුවෙන් පුළුවන් උපරිම දයක් පරිත්‍යාග කරන්න. දානේ ආනිසංස විදියට තමයි පින්නතුනේ ඔබට මේ සද්ධර්මය ලැබෙන්නේ. පරිත්‍යාගයේ ඔබගේ තියෙන දේවල් අත්හැරීම විතරක් නෙවෙයි. ඔබගේ කාලය කැප කරන එක මේකත් පරිත්‍යාගයක්. අද දින ඇතැමිට රැකියා කරන්න පුළුවන් පින්නතුන් මෙතන ඉන්නවා. ඒක අත්හැරලා අද මේ පරිත්‍යාගයක් කරලා ඉන්නේ. ඇතැමිට 60 40 50ට දුර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මේක කැපවීම. මේ පරිත්‍යාගයක් මේක. මේ පරිත්‍යාගය නිසා තමයි ඔබට මේ සද්ධර්මය ලැබෙන්නේ. ඒ නිසා ඔබ දෙවියෙක් වෙන මේ ලක්ෂණ දෙක ඇති කරගන්න. හැබැයි බුදුදහමේ හැටියට බුදුහාමුදුරීටත් වඩා දේවල් අපට කියලා තියෙනවා. බ්‍රහ්මයක් වගේ ඉන්නත් පුළුවන්. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ ඔබ නිතර වඩනවා නම් ඔබ මනුෂ්‍ය ශරීරයක් දරාගෙන ඔබ දෙවියෙකුගේ ශරීරයක් නෙවෙයි ඔබ බ්‍රහ්මයේගේ ශරීරයක් දරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ දක්ෂණම් කැමති දක්ෂයෙක් වෙන්න. දක්ෂ වෙන අකමැති කවුරුවත් නැහැ. ඔබ මානසිකත්වයෙන් ඉහළටම යන දක්ෂ කෙනෙක් නම් හැකි තාක් දුරට මෛත්‍රී භාවනාව වඩන්න. කරුණාව, උපේක්ෂාව, මුදිතා ගුණය වඩන්න. ඔබට තේරෙන්නේ නැහැ මනුස්ස ලෝකේ ඉන්නවා කියලා. ඔබ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් එක්ක ඉන්නවා වගේ ඔබට දැනේ. පන්සලට ආපු දවස් විතරක් නෙවෙයි හැමදාම මේක කරන්න. ඒ වගේම පිනොතනි බුදුහාඳුරන්ගේ ධහම කියලා කියන අපි සාමාන්‍ය දක්ෂයෝ කරලා මැද නවත්තන ධහමක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ ධහම කියන්නේ අපි දක්ෂතාවයෙන් අපව ඔසවන්න පුළුවන් ඉහළම තැනට අපව ඔසවන ධහමක් තමයි බුදුහාඳුරන්ගේ ධර්මය කියලා කියන්නේ. මොකද බ්‍රහ්ම ලෝකයේ ගිහි පොයත් බුදුහාඳුරන්ට පෙරත් හිටියා. ආලාර කාලා මුද්ද කරම් පුත්තයල් බ්‍රහ්ම ලෝකේ ගියා. බුදුහාඳුරේකවත් අගය කළේ නැහැ. ඒ බ්‍රහ්මත්වයක් ඉක්මවල ලබන මාර්ගඵල කියලා දෙයක් තියෙනවා. සෝවාන් වීම, සකදාගාමී වීම, අනාගාමී වීම, අරහත් වීම. සෝවාන් වෙච්ච කෙනා මම මගේ කියන හැඟීම දැඩිව තමන් ඉස්මතු කරන්න දරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. අපට පින්නතුනේ බොහෝ විට මානසික වේදනා ඇතිවන්නේ අපිව තමන් ඉස්මතු වෙන දරන උත්සාහය නිසා. තමන්ට මේ පංච උපාදාන ස්කන්ධය හට ගැනීම නිරුද්ධ වීම පේනකොට මේක හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියලා පේනකොට තමන් ඉස්මතු වෙන දරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. තමන්ට ඒක අසහනයක්. තමන්ට පීඩනයක්. ඒ පීඩනය තමන් ගන්න කැමති නැහැ. ඒ පීඩනයෙන් නිදිල් මිදලා තමන් නිදහස් කෙනෙක් වෙන බට උත්සාහ කරනවා. සෝවාන් වෙච්ච කෙනා. ඒ විතරක් නෙවෙයි සෝවාන් භවෙන් යා නවතින්නේ නැහැ. එයා කාම රාගය, පටිගය කියන දෙක දුරු කරලා, ද්වේෂයයි දැඩි අල්මයි දුරු කරලා එයා සකදාගාමි වෙලා අනාගාමී තත්ත්වයට පත් වෙන උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනේ. යා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජහ කියන අනිත් සංයෝජන ධර්ම ප්‍රහිණ කළා. යා රහත් භාවය සඳහා ඉලක්ක කරන කෙනෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේ කොහොමද පිනතුනේ ලෝකයේ දෙස බලන්නේ? රහතන් වහන්සේ කොහොමද ලෝකයේ දෙස බලන්නේ? රහතන් වහන්සේ කරුණාවෙන්, මෛත්‍රියෙන් ඉතිරලා ගිහපු ඇසකින්, මනසකින් ලෝකයේ දෙස බලන ගමන් මේක ලෝක යථාර්ථයට හැම වෙලාවෙම කුමක්ද වෙන්නේ කියන එක නුවණින් දකිනවා. කොහොමද දකින්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ පිනතුනි හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේක. පංච උපාදානස්කන්ධය හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් මේ ඉන්නේ. සම්මුති වශයෙන් අපිට දරුවෝ ඉන්නවා, ඥාතීන් ඉන්නවා, හෙටක් තියෙනවා, ඊයක් තිබුණා, වාහනේ පාරේ තියෙනවා, රැකියාව තියෙනවා, සම්මුති ලෝකේ. ඒක හරි conventional truth එකට. නමුත් පරමාර්ථ සත්‍යයට එනකොට, ultimate truth එකට එනකොට අපිට මොකද තියෙන්නේ? මේ වර්තමාන මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ලෝකේ යා නුවණින් දකිමින් ඉන්නේ. එයාට කිසිදු දෙයක් ඇලෙන දෙයක් නැහැ. එයා දන්නව ඇහැට රූපයක් පේනවා කියන්නේ මේ හේතු ටිකක් මත දැන් මේ මොහොතේ ඇතිවන දෙයක්. මේ පේන රූපය, මේ දර්ශනය රූපෙට අයිති දෙයක්ුත් නෙවෙයි, ඇහැට අයිති දෙයක්ුත් නෙවෙයි කියලා දකිනවා. මේ ඇහෙන ශබ්දය ඇහුනද ශබ්දයක්? ඒ ශබ්දය මේ මේසට අයිතිද? ඒ සද්දේ මේ අතට අයිතිද? ඒ සද්දය කනට අයිතිද? ඒ තුනටම අයිති නැහැ. මේ හේතු ටික නිසා මේ සද්දය හට ගන්නවා. හැබැයි හේතුවට අයිති නැහැ. ඔබගේ ඇහැට පේන දේත් එහෙමයි. ඇහැට පේන දරුව වෙන්න පුළුවන්, තමන්ගේම රූපේ වෙන්න පුළුවන්, වාහනේ වෙන්න පුළුවන්. ඇස උපකාරයෙන්, රූපේ උපකාරයෙන් ඒ දර්ශන මාත්‍රයක් ලැබුණා. ඒ ලැබිච්ච පෙනීම මේ බාහිර දෙයට අයිති නැහැ. දරුවට අයිති නැහැ. නාසයට ලැබෙන ගඳ සුවඳත් මේ ඉන්ද්‍රියන් හයටම ලැබෙන අරුමුණේ ස්වභාවය මේක. දැන් අපි හිතන්නේ සද්දයක් ඇහෙනකොටම මේකට අයිතිය සද්දය. කවුරු හරි බනිනකොටම බැන මේකෙනයි මට බැන්නේ. හොඳක් කියනකොට මහවලයා මට හොඳ කිව්වේ කියලා ඒකට අපි ආරෝපණය කරන්න යනවා. රූපයක් දකිනකොටම මේක තමයි රූපය කියලා රූපය බදාගන්න යනවා. මේ චිත්‍රයේ ලක්ෂණට තියෙනවා බුදුහාඳුරු උපස්ථාන කරනවා. අනේ මේ රූපේ ලක්ෂණයි කියලා අල්ලන්නේ යනකොට බුදුහාඳුරු ඇල්ලෙන්නේ චිත්‍රේ. ලක්ෂණ දරුවා කියලා අල්ලන්නේ යනකොට දරුවා දහුවෙන්නේ. සතර මහා භූත ටිකක් අහුවෙන්නේ. පින්නතුනි සද්දේ ලක්ෂණයි කියලා බෙරේකින් ගන්න ලක්ෂණ සද්දයක් වෙන්න පුළුවන්. අනේ මේ ලස්සන සද්දය තිමිච් එක ලස්සනම දෙයක් හොඳ දෙයක් වෙන්න කියලා බදාගෙන ගියොත් මොකද අහුවෙන්නේ? අර හරකගේ හැම තමයි අහුවෙන්නේ. බෙරේ තියෙන හැම. පින්නතුනි මේ ඉන්ද්‍රිය හයේම ලක්ෂණේ මේක. මේක දකින දකින්න යා වර්තමානයේ හේතුඵල ධම දකිනවා. හේතුඵල ධම දකින දකින්න යා ලෝකෙට තියෙන ඇලීම අඩු වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට යනකොට අපිත් කණ්ණාඩිය ඉස්සරහා ඉන්නවා. අපි ඇති කරන සුරතල් සතෙකුත් කණ්ණාඩිය ඉස්සරහා ඉන්නවා. ඒ සුරතල් සතා හිතන්නේ මොකද්ද? ඔව් තම බල්ලේ කතන ඉන්නවා කියලා හිතන්නේ. අපි හිතනවද එහෙම? නෑ. නමුත් අපට බල්ලට පේනක වෙනසද? පේන දේම දෙකම සමානයි. බල්ලට බල්ලගේ රූපේ පේනවා, අපට අපේ රූපේ පේනවා. අපි ඒ රූපය අල්ලගන්න එතෙන් තියන්නේ නැහැ, කණ්ණාඩිය බදාගන්නේ නැහැ. බල්ලම කද කරන්නේ? බල්ල බුරනෝ එකට. බලන්න නෝනේ වෙනස. මේ දෙකම නෝනින් දකින්නේ. පින්නතුනි මෙන්න වෙනස. රහතන වහන්සේ අපේ අතර වෙනස මෙන්න මේක. රහතන වහන්සේ අපි දෙන්නාම එක තැන ඉන්නකොට ලෝකයේ දේශ බලන විදිහත් මේ වගේ. රහතන් වහන්සේ මේ දේශ බලන්නේ කණ්ණාඩියක් දේශ බලනා වගේ, අපි ලෝකයේ දේශ බලන්නේ සජීවී ඉන්නවා කියලා අල්ලගන්න යනවා. පින්නතුනි මෙන්න මේක හේතුඵල ධමයත් එක්ක අපි නුවරින් දකීම ඇලීම නැති කරගන්න හේතුව. ඒ නිසා කණ්ණාඩිය තියෙන රූපයේ බෙද බෙද හිටියද විතරක් රූපයේ තිනාසව නැති කරන්න බෑ. රූපයේ තිනාසව නැති කරන්න මොකද කරන්න ඕන? නුවණ ප්‍රඥාව දිනු කරන්න ඕන. ප්‍රඥාව දිනු වෙච්ච කෙනාට ආයි ලෝභකම් එපා කරන්න එපා කියලා අමුතුවෙන් අනුශාසනා කරන්න යන්න ඕනේ නැහැ. එයාට ඒකේ අවබෝධය ලැබෙනවා. බුදුහාමුදුර ධර්ම දේශනා කළේ පින්තුනි මෙන්න මේ අවබෝධය කරා පිය යන්න. මිනිස්යන් වශයෙන් මනුස්ස ගුණ ධම්මට ගිහිලම රඳවාගෙන කැමතිනම් මනුස්ස ශරීරය දරාගෙන දෙවියන්ගේ විදියට මානසිකත්වයෙන් දිනු වෙන නැටත් ඔබ කැමතිනම් දේවත්වයේ ඉක්මවලා බ්‍රහ්මයක විදියට ජීවත් වෙන නම් බ්‍රහ්මත්වයට යන්නටත් ඔබ එකත් ඉක්මවලා සෝවන් කෙනෙක් හැටියට ඉන්න කැමතිනම් සෝවන් බවටත් සකදාගාමි කෙනෙක් විදියට කැමතිනම් සකදාගාමි වෙන්නත් අනාගාමි වෙන්නත් රහත් භාවය සඳහා රහතන් වහන්සේගේ අධ්‍යයනය ටික ලබාගෙන කිසිනු දෙයක් අභියස පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමන් කියෝ විදියට කිසිඳු දෙයකින් කම්පාන වෙන උතුම්ම මංගල කරුණක් බවට පත් වෙන විදියට අපේ ජීවිත සකසා ගන්නටයි බුදුහාමුදුරෝ අපට ධර්ම දේශනා කළේ. මේ අතන්ට මේ කියපු කරුණ වලින් ගැටලු එහෙම තියනන් අහන්නත් පුළුවන්. පින්නතුනි අද අපි සාකච්ඡා කරේ කර්ණිමිත සූත්‍රය. කර්ණිමිත සූත්‍රයේ පළවෙනි ගාථාව විතර අපි සාකච්ඡා කළේ. යම් කිසි කෙනෙක් මානසික සුවයක් කරා යන්න කැමති නම් ඒතනතා දක්ෂයෙක් වෙන්න, ඒතනතා අවංක වෙන්න, යක්ඛනතා සුවච වෙන්න, මෘදුගතිය යුක්ත වෙන, අනිතිමානී වෙන්න, ඒ ගමන් මගේදී කොහොමද තමන් දක්ෂයෙක් වෙන්නේ? දක්ෂයෙක් වෙන්න තමන්ගේ ළඟ උපදව ගතිතු ගතිගුණ මොනවද? ඒ දක්ෂයෙක් වෙදී තමන්ට ලැබෙන ප්‍රතිඵල මොනවද? ඉහළම දක්ෂයෙක්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණ මොනවද කියලායි අප මේ සාකච්ඡා කළේ. පින්තුනි අපි සාමාන්‍යයෙන් වර්තමානයේ දක්ෂයන් කියලා අපි පිළිගන්නේ. ඇතැමිට හඳට ගියෝතින්, ඇතැමිට අඟහරු ලෝකෙට ගියෝතින්, වෙනත් ග්‍රහ ලෝකෙට ගියෝතින් අපි හුඟක් දක්ෂය කියලා අගෙනවා. මේවත් දක්ෂතා තමයි. ඇතැමිට ස්ටීවන් හෝකින් වැනි අය ග්‍රහ ලෝක ගැලක්සිස් හොයාගෙන අධ්‍යයනය කරන අය, ස්ටීව් ජොබ්ස් වැනි අය අලුත් ඩිවයිසස් හදලා ලෝකෙට ඉදිරිපත් කරපු අය, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වැනි අය මනෝ විශ්ලේෂණවාදී ඉදිරිපත් කරමින් මානසික විද්‍යාව කරා යන උත්සාහ ගත්ත අය. පින්තුනේ භෞතික උපකරණ වලින් විතරක් නෙවෙයි, යම් කිසි කෙනෙක් ඉරිදි බල වලින් අතක් දිගු කරන මොහොතකදී එක ගැලැක්සියක් පසු කරන යන වේගයකින් මනස දියුණු කරපු කෙනෙක් වුණත් පින්තුනේ ලෝකයේ කෙලවරට යන උත්සාහ කරත් එයාවත් ජීවිතයේ සාර්ථකත්වයට ළඟා වෙච්ච කෙනෙක් නෙවෙයි. රෝහිතස් සූත්‍රය දැක්වෙනවා. සංයුතනිකයි දේවතා සංයුතනිකයි දැක්වෙන රෝහිතස් සූත්‍රය දැක්වෙනවා. ඉරිදි බල වේගෙන් ගැලැක්සිස් පසු කළ ලෝකයේ ගියත් එයාවත් දක්ෂයෙක් වෙන්නේ නැහැ. එහෙනම් කවුද දක්ෂයෙක් වෙන්නේ? දක්ෂතාවය තියෙන බාහිර හොයාගෙන බාහිරට යන එක නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉමස්මින් යේව ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි ලෝකංච පඤ්ඤපේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පරිපදංච කියලා. මේ බඹයක් පමණ වෙච්ච සජීවී වූ විඥානය සහිත මේ ශරීරය තුරම ලෝකයක් ලෝක සමුදයක් ඒකේ නිදහස් වීමත් ඊට මාර්ගයක් කියන චතුරාර්ය සත්‍යම මේ ජීවිතය තුළම තමයි පනවලා තියෙන්නේ. මේ ජීවිතය අපට හරියට තේරුම් ගත්තොත් අපි මෙතන මිදගෙන මුළු ලෝකෙම අවබෝධ කර කෙනෙක් වෙනවා, ලෝකෙම නිදහස් වෙච්ච කෙනෙක් වෙනවා. මේක තමයි අපට බුදුදහමෙන් ලබා දෙන දක්ෂතාවය. ඉතින් මේ දක්ෂතාවය අපි වහා මෙති කර ගන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපි වේගයෙන්ම වයසට යනවා. වේගයෙන්ම අපේ ළඟම ඥාතින් මිය යනවා. වේගෙන් අපේ නිරෝගී සම්පත් අඩු වෙමින් යන්නේ. වේගෙන් අපේ සුසාන භූමිය කරා ළඟා වෙමින් ඉන්නේ. ඒක අමතක කරන්න එපා. ඔබ කැමති වුණත් නැතත්, ඔබ පිළිගත්තත් නැතත් යථාර්ථය මේක. ඒ නිසා ඒ ජරා මරණ ව්‍යාධි වලට යනට වඩා වේගෙන් මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. අප්‍රමාදීව ප්‍රතිඵල ගන්න. ඒ සඳහායි බුදුහාමුදුර අපට නිතර මනසාසනා කළේ. ඒ නිසා ලාභ ප්‍රයෝජන වලින් උද්ධාමයටපත් වෙන්න එපා. ඒ වගේම තමන් රකින සීලෙන් විතර සෑහීමටපත් වෙන්න එපා. තමන් ළමන චිත්ත සමතෙන් විතර සෑහීමටපත් වෙන්නට එපා. ධර්ම යම් යම් කරුණු නුවණින් වැටුණාට විතර සෑහීමටපත් වෙන්න එපා. දුකෙන් නිදහස් වෙමින්ම වීම කරා ළඟා වෙමින්ම ඉහළම ඉලක්කය කරා ළඟා වෙමින් සෑහීමකටපත් වෙන උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට තෙරුවන් සරණින් ඔබ හැමට නිරොග් නිරෝගී සම්පත්තිය දිගාකිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම් මේ දායකත්ව උසරණ පින්තුන් ඇතුළු මේ හැම දිනාටම හැම දිනාම නමින් මිය ගිය යම්තා ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලුම ඥාති හොද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කර ගනිත්වා කියන පැතුමෙන් මේගේ ඥාතීන්ට අත්කින් අනුමෝදන් කිරීමක් වශයෙන් අපි සාදු කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම පින්කමේ දායකත්ව උසුලන පින්තුන් ඇතුළු ඔබ හැම දිනාටම පින්කමේ ආනිසංසයෙන් මේ පින දෙවියනු තනුමෝදන්ව ඔබ හැම දිනාටම දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්දේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්දේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්දේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දියා රසකරගත් මේ උතුම් පිණි ආනිසංසයෙන් මේ පිණුතුන්ට මෙවැනි පින්කම් කරන්නට අවාදාන ශාසනා කරන ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ දායකත්ව උසුලන මේ පිණුතුන්ට අප උපස්ථාන කරන සියලුම පිණුතුන්ටත් ඒ වගේම ඔබ හැම දිනාටමත් ඔබ හැම දිනාගේ පවුලවල දූ දරුවෝ මව්පිය ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් පින්කම ආනිසංසයෙන් මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පත්‍ය සසර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිසෝකං හන්තු සම්දේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.